පිනතුන සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි. චතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි. චතියං තේ ධම්මං සරණං ගච්ඡාමි. චතියං තේ සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා බේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තන්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස. විඤ්ඤා විඤ්ඤාති කෝ බන්තේ උච්චති කතමානු කෝ බන්තේ විඤ්ඤාන්. කිත්තාවතාච විඤ්ඤාගතා හෝති තී. යං කෝ බික්ඛෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං. අයං උච්චති භික්ඛෝ විජ්ජා එත්තාවතා විජ්ජාගතා හෝති තී. සදහවත් වාසනාවන්ත පින්තුනේ අද දින මේ නිවසේහි ඊටාම වැදගත් කෘතවේදී ඥාතික යුතුයකමක් සිදු කරන අවස්ථාව. මීට වසරකට කලින් ඔබෙන් වෙන්නුණු ડોક્ટર රෝස් දී සිල්වා මහත්මිය වෙනුවෙන් සිදු කරන වාර්ෂික පින්කමයි මේ සිදු කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට ආරාධනා කරලා ධර්ම දේශනාවක් සිදු කරගෙන ඔබේ සිතේ පින් සිටිවිලි ඇති කරගෙන ඒ ඇති කර ගන්නා වූ කුසල චේතනා එමියගේ මහත්මියට අනුමෝදන් කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් දයාබර දෙමව්පියන් විදියට ඇග්නස් ද සිල්වා මහත්මියත් ඒ වගේම ධර්මසූරිය ද සිල්වා මහත්මාත් ඒ දෙපළ මේ දරුවන් හැමදෙනෙක් මේ කරාසය කරගෙන ඒ වගේම ලක්ෂිත සුවාරිස් මහත්මා ඒ වගේම සමාරද්දුව ඒ වගේම මදුක මහත්මා නයෝමි මහත්මිය ඇතුළු මේ ඥාති මිත්‍ර හැමදෙනා මේ කරාසි වෙලා අද දින මේ නිවසේ ඊටාම වටිනා පින්කමක් සිදු කරන අවස්ථාව. මියගිය කෙනෙක් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවේදී අපේ හිත කොහොමද පවත්වා ගත යුත්තේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මියගිය කෙනෙක් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනකොට ඒ මියගිය කෙනාගේ ළඟ තිබෙච්ච හොඳ ගතිගුණ හොඳට සිහිපත් කරගන්න කියලා. එහෙම මතක් කරගන්නකොට අපට ලොකු ගෞරවයක් ආදරයක් ඒ මියගිය කෙනා වෙනුවෙන් ඇති වෙනවා. කෘතඥතාවයක් ඇති වෙනවා. බුදුදහමේ හැටියට කෙනෙක් මිය ගියාම විශේෂයෙන් ඒ කෙනා ළඟ තිබෙච්ච හොඳ ගතිගුණ හොඳට සිහිපත් කරනවා. ඉතින් මම හිතන්නේ මේ gedara ඒ රෝස් මහත්මියගේ වියෝවේ ඉඳන්ම මේ රැස් වෙච්ච පිරිස දෙස බලන විට ඉතාම පැහැදිලි කාරණයක් එතුමිය බොහෝ යහළු මිත්‍රාදීන් උපයාගෙන හිටිය කෙනෙක්. යහළු මිත්‍රාදීන් වැඩිපුර ඉන්නේ අපේ සිත අපේ හදවත හොඳ වුණාම. එවිනෙට කියන්නේ සුහද කියලා. හද කියන්නේ හදවත, සුහද කියන්නේ හොඳ හදවත් තියෙන අයට. හොඳ ලස්සන හදවත් තියෙන අයට තමයි හුඟක් මිතුරන් ඉන්නේ. පරිත්‍යාගශීලීත්වය, කරුණාව, කෘතවේදීත්වය, සිල්වන්ත බව, අවංක බව මේ වගේ ගතිගුණ තියෙන කෙනාට තමයි හුඟක් යහළුව ඉන්නේ. මම හිතන්නේ අද ඔබ සිහිපත් කරන ඒ රෝස් මහත්මියත් ඒ වගේ කෙනෙක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එතුමියගේ වියෝවෙන් මේ ආදරණීය දෙමව්පියන්ටත් ඒ වගේම ස්වාමි පුරුෂයාටත් මේ සිඟිති දියණියටත් ඇතිවෙච්ච දුක දුරු කරගන්නට ඔබ හුඟක් උදව් කළා. මෙයාගේ ළඟින්ම හිටියක ඉතාම වැදගත් දෙයක්. ඉතින් එතුමියගේ ගුණ සිහිපත් කරලා ඔබ මේ පින්කම සිදු කරන්නේ ඒ විතරක් නෙවෙයි, ඒ මියගිය කෙනාගේ ළඟ යම් කිසි සිතුම් පැතුම් ටිකක් තිබුණා නම් ඒව ඉෂ්ට කරන්නටත් අපි කැප වෙන්නට ඕන. ඒකත් අපේ යුතුයකම. ඉතින් ඊටාම යෝනි වයසේ ගත කරපු කාන්තාවක් විදියට එතුමිය තමගේ ස්වාමි පුරුෂයාත් එක්ක මේ දරුවත් එක්ක ඊටාම සතුටෙන් ජීවිතේ ගොඩ නගා ගනිමින් සිටි අවස්ථාවක තමයි එතුමිය අපෙන් වෙන් වුණේ. ඉතින් එවැනි තැනැත්තියක් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ සිඟිති දියණිය හොඳට බලාගෙන අනාගතේ හොඳ තැනකට පත් කරයි කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබ හැමදෙනාම මේ දරුවාට උදව් කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ ආදරණීය අම්මට තාත්තට සලකන්නේ එතුමිය බලාපොරොත්තු වෙන්නට ඇති හොඳට. හොඳට මහන්සියෙන් ඉගෙන කියාගත්ත හොඳ රැකියාවක් කළා. අම්මා තාත්තගේ ජීවිත අවසාන කාලේ රැක බලා ගන්න ඕන කියන හැඟීමක් එතුමියගේ සිතේ තියෙන්නට ඇති. ඉතින් එතුමියට ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා. ඉතින් මේ ඉන්න දරු දෙපළ ඒ බලාපොරොත්තු හොඳට ඉෂ්ට කරන්නට ඕන අම්මා තාත්තා තන්නකර. අපේ ශ්‍රී ලංකාවේ හැටියට අපි දන්නවා අපේ අම්මලා තාත්තලා අපට හුඟක් උදව් කරනවා අපි මේ තත්ත්වයටපත් වෙන්න. එයාගේ අවසාන මොහොත දක්වාම අපි උපරිමයට උදව් කරනවා. ඉතින් දරුවෝ වගේම මේ හැමදෙනාමත් ඒ දෙපළ තනි නොකර තව බොහෝ කාලයක් ඉඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතුමී යම්කිසි ගුණාංග ටිකක් ආරක්ෂා කළා නම්, මිතුරන් එක හොඳට හිටියා නම්, ආගම දහමට උදව් උපකාර කළා නම්, ස්වාමීන් වහන්සේලා ගෞරවයෙන් ඇසුරු කළා නම්, අන්නේ ගුණාංග ටික අපේ ජීවිත තුලත් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒක තමයි එතුමියට කරන නියම ගෞරවය වෙන්නේ. කෙනෙක් මිය ගියාට පස්සේ ආතම්මිට අපි ආගෙන හුඟා ගුණ කතන කරනවා. එයා හරි හොඳ කෙනෙක් කියලා කියනවා. ඒක හොඳ දෙයක්. නමුත් වෙනතුන ඊටත් වඩා වටිනවා ඒ කෙනාගේ ළඟ තියෙන එක ගුණයක් හරි තමන්ගේ ළඟ නැති තමන්ගේ ළඟ අඩු සුවිශේෂ ගුණයක් ඒ කෙනාගේ ළඟ බලන්න. බලලා තමන් ඒක පුහුණු කරන්න ප්‍රැක්ටිස් කරන්න බලන්න. ඒකත් ඒ කෙනාට කරන ලොකුම උදව්වක්. ඉතින් අපි අනිත් ඇසුරු කරනකොට අපි හොඳට අවධානයෙන් හිටියොත් ඒ හැම කෙනාගේම පොඩි හරි ගුණයක් හොඳ ගති ගුණයක් අපට ඉගෙන ගන්න පුළුවන්. මේ කුඩා දරුවෙක් ගත්තත් මේ දරුව කියන වයසෙන් අඩු වුණාට සතර භව ගුණ දහම් පුහුණු කරගෙන එන අය මේ ඉන්නේ. ඉතින් ඒ හැම කෙනාගේ ළඟම ගතිවතු සුවිශේෂ දෙයක් තියෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන අන්නේ දෙ ගන්න. ඉතින් විශේෂයෙන් ඔබ රැස් වෙච්ච අය දහමට කැමති අය එනිසා තමයි ධර්මස්වරමෙට රැස් වෙලා ඔබ මේ පින්කමට ඉතාම සක්‍රීය ලෙස සහභාගී වෙන්නේ. ඉතින් අපි හැම ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා මේ උතුම් ධර්ම දේශනාවේ බලයෙන් ඔබේ සිත තව තවත් දියුණු වේවා, ඔබේ කායික මානසික සුවතාවය දියුණු වේවා, මේ දැනිත කරගන්නා උතුම් පුණ්‍ය ඵලය මීට වසරකට කලින් මියගිය රොස් ද සිල්වා මහත්මයාණන් මොදන්ව එතුමියගේ සසර ජීවිත සුවපත් කරගනීවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඇත්තටම අපේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගැනීම. ධර්මයේ තේරුම් ගත්තු පමණට හරියට උදාහරණයක් කියනවා. ධම්මා දාස කියලා සංකල්පයක් තියෙනවා ධර්මයේ නැමැති කණ්ණාඩිය. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ අපේ අතට හරියට කණ්ණාඩියක් දෙනවා වගේ. කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. එක කණ්ණාඩියක් තමයි අපි ග්ලාස් එක කියලා කියන්නේ ඇස් දෙකට දාන කණ්ණාඩිය. තව කණ්ණාඩියක් තියෙනවා මිර එක මුහුණ බලන කණ්ණාඩිය. මේෙන් අපි මොන කණ්ණාඩියද වෙන්න ඕන? ඇස් දෙකට දාන කණ්ණාඩියක්ද නැත්නම් මිර එකක්ද? ඔව් අපි කැඩපතක් වෙන්නට ඕන. කැඩපතක් අපි අතට දුන්නහම මොකද වෙන්නේ? අපේ ශරීරයේ තියෙන අඩුපාඩුකම් අපිට පේනවා හොඳට. මේ භෞතික ශරීරයේ අඩුපාඩුකම් විතරයි අපිට පේන්නේ. නමුත් ධර්මයේ නැමැති කණ්ණාඩිය අපිට දැම්මට පස්සේ ඒ කැඩපත ඉස්සරහට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔව් අපිට හොඳට අපි කවුද කියන එක හොඳට පැහැදිලි වෙනවා. අපි පරිත්‍යාගී සීලයේ කෙනෙක්ද? ලෝභ කෙනෙක්ද? මෛත්‍රිය සාගත කෙනෙක්ද? ඊර්ෂ්‍යාවන්ත කෙනෙක්ද? මාන්නකාර කෙනෙක්ද? කරුණාවන්ත කෙනෙක්ද? ප්‍රඥාවන්ත කෙනෙක්ද? මෝඩ කෙනෙක්ද කියලා ඔක්කොම ටික තමන්ටම තමන්ගෙන පේනවා. පින්නොතිනේ මෙන්න මේත් එක්ක අපේ ජීවිතේ ලොකු ගමනක් යන්න පුළුවන්. අපි අඩුපාඩුකම් සකස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ධර්මයෙන් ලැබෙන ප්‍රධානම දේ තමයි අපට බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්මදේශනාම දේශනා කරන විශේෂ කාරණයක්. පස්වග මහණුන්ට ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුං උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විද්‍යා උදපාදේ, ආලෝක උදපාදේ කියලා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට ඥානය ලැබුණා, ආලෝකය ලැබුණා, ඇස ලැබුණා, ප්‍රඥාව ලැබුණා කියලා. මෙන්න මේ ප්‍රඥාව තමයි උන්වහන්සේ අපටත් ලබා දුන්නේ. උන්වහන්සේගේ චිත්තසංතානයේ ජනිත වුණු ප්‍රඥා නැමැති ආලෝකය අපටත් ලබා දීලා අපේ ජීවිතත් ආලෝකවත් කරන්නට උන්වහන්සේ උදව් කළා. එයින් පළවෙනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේ සුවිශේෂ කාරණයක් දැක්කා. සර්වසදාඥාන ලැබීමත් සමගම මේ සත්‍යයන්ගේ විශේෂ කාරණයක් බුදුහාඳුර දැක්කා. මොකක්ද ඒ දැකපු කාරණේ? ඒ තමයි මනුස්ස ලෝකේ මේ යන අයගෙන් බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මිනිස් ආත්ම භාවයට පල්ලෙහා ස්ථානවල. මනුස්සයන් වශයෙන් සුගතී ඉන්න බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මිනිස් ලෝකයට පල්ලෙහා ස්ථානවල. මෙන්න මේක දැකලා බුදුහාඳුරන්ට පුදුම විදිහේ සංවේගයක් ඇති වුණා. ඇයි පින්නතුනි මනුෂ්‍යයන් වශයෙන් ඉඳලා මරණයෙන් පස්සේ පල්ලෙහාට යන්න හේතු වෙන ප්‍රධානතම කාරණේ මොකද්ද? ප්‍රධානතම කාරණේ අවිද්‍යාව. නමුත් ආසන්නතම කාරණයක් තියෙනවා. ඔව් ඒක තමයි පෞපීන් තමයි. නමුත් හරියට ඇනලයිස් කළේ කියනවනේ එක ලක්ෂණයක් තියෙනවා බොහොම පැහැදිලි කාරණයක්. ඔව් බොහොම හොඳ. අතෘෂ්ණාව, දැඩි ලෝභකම කියන එක. අපි ඒකට කියන අභිජ්ජහ කියලා. ග්‍රීඩ් කියන එක, ඇටැච්මන්ට් කියන එක. මෙන්න මේ දැඩි ලෝභය නිසා තමයි බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ පල්ලෙහාට යන්නේ. ඔබ දන්නවද කුමන දෙයකට ලෝභකමෙන්ද මේ පල්ලෙහාට යන්නේ? අනිත්‍යගේ දේවලට ආසමෙන්ද? අනිත්‍යගේ දේවල හොරකම් කළද? නැහැ පින්නතුනි. අපිම උපයාගත්තු, අපිම මහන්සියෙන් හරියම්බ කරපු ධනයට, දරුවන්ට, ඥාතීන්ට, දේපළවලට ආසාවෙන් තමයි බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න බුදුදහමේ සඳහන් වෙන කාරණේ මේක. අනේ ඒ නිසා බුදුහාඳුරෝ පළවෙනි කාරණේ විදිහට සඳහන් කරේ මේ ලෝභ කම ටික කඩු කරගන්න කියලා. ඒකෙන් කියන්නේ තමන් සන්තකවදීවල එකපාර දෙන්න කියලාම නෙමෙයි මේ කියන්නේ. ඔබ බලන්න අවම වාසයෙන් ඔබ අවසාන වතාවට net දෙක පියවනකොට ඔබේ දේපල ටික අවම වාසයෙන් ඔබේ දරුවන්ට අත්හරින ඔබ සූදානම් ඉනොද කියලා බලන්න. පිටස්තරයට දැන් දෙන්න ඕනේ. ඔබ අවසාන වතාවට net දෙක පියනකොට සතුටු සිතින් අනේ මගේ දරුවන්ට ඥාතින්ට ඔබ ළඟින් ආශ්‍රය කරන කෙනාට මේ ටික අත්හැරලා ඔබ යන්න ඒ වෙලාවේ සූදානම්ද කියලා බලන්න. මෙන්න මේකෙන් අපට තේරුම් ගන්න පුළුවන් අපේ ස්ථානේ. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා බලන්න තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ කුමක් පිළිබඳවද කියලා. දවසට තමන්ට වැඩිපුර මතක් වෙන්නේ මොකක් ගැනද කියලා බලන්න. ඔව් අම්මා ගැන වෙන්න පුළුවන් බොහොම හොඳයි. ඒ කියන්නේ තමන්ට කුසල චේතනාවක් ඇති වෙන අම්මගේ ළඟ තියෙන ගුණාංගට ඒක තමයි මතක් වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා සුගති යන්න සූදානම් ඉන්නවා කියන එක කියන්නේ. ඒ වගේම තමන් කරපු පින්කම් දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නට ඕන. පන්සලට ගිහිපු දානම වෙන්න ඕනේ නැහැ. ඔබ අනිත්යට උදව් කරපු ඒවා, ඔබ ධාර්මිකව රැකියාව කරපු හැටි, ඔබ මහන්සියෙන් අනිත්යට සලකපු හැටි, ඔබ ඔබේ දරුවන් ධාර්මිකව පෝෂණය කරපු හැටි. මෙන්න මේ දේ හරි ඔබට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නට ඕන. ඊටත් වඩා ඉහළට ගිහිල්ලා ඔබට දවසට වැඩිපුර වාර ගණනක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ මතක් වෙනවනම් ඔබ තවත් ඉදිරියෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ ආරක්ෂා කරන පංචශීලය. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, මම සොරකම් නොකරන කෙනෙක්, කාමවරදවා නොහැසිරෙන කෙනෙක්, ඒ වගේම මද්‍රව්‍ය භාවිත නොකරන කෙනෙක්, බොරු නොකියන කෙනෙක් කියලා මෙන්න මේ කරුණ පහ ඔබට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙනවනම් 80%ක්ම විශ්වාසය තියන්න පුළුවන් ඔබ සුගතියට යන්න ඔබ ඉන්ෂුරන්ස් එක අරන් ඉන්නේ කියලා. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා මේ පංචශීලයක් රකින ගමන් ඔබට පුළුවන් නම් මෛත්‍රී සංඥාව දිනු කරන්න. සියලු සත්වෝ සුවපත්ත්වවා කියලා ආම වශයෙන් දවසට විනාඩි 2ක්වත් ඔබ ප්‍රැක්ටිස් කරනවා නම් මේකත් ඔබට සුගතිය පිළිබඳව තියෙන සාධකයක්. ඊටත් වඩා ඉදිරියට ගිහිල්ලා ඔබ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම් ඔබේ කය ගැන සිත ගැන ඔබ අවධානයෙන් දෙන්නේ යම් කිසි දෙයක් දකිනකොට දැන් මේ පුතා සෙල්ලම් කරනවා දඟ කරනවා පුතා දඟ කරන විදිහ අපිට බලන්න පුළුවන් ඒක සාමාන්‍ය කෙනෙකුට පේනවා නමුත් ඔබ දක්ෂද ඒ දරුවේම හැසිරෙනකොට ඔබේ හිතට මොකද වෙන්නේ කියලා දකින්න ඒ දරුවේම හැසිරෙනකොට ඔබේ හිතේ ස්වභාවය මොකද්ද කියලා ඔබ බලන දක්ෂණං අන්න ඒකයි හැබැයි දක්ෂතාවය කියලා කියන්නේ. ඔබට ඇති වෙන්නේ දරුවා ගැන සෙනෙහසක්ද? අමනාපයක්ද? කේන්තියක්ද? මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියලා. පින්නතුනේ අන්නේ තෙන්දී අපට අපේ හිත ගැන සතිමත් බව දිනු කරවතින් අපි තමන්ගේ හිතට අකුසලයක් එන්න දෙන්නේ නැහැ. විතක සම්ඨාන සූත්‍රයේ දේශනා කරනවා තමන්ගේ හිතට අකුසලයක් විතරකයක් එනකොටම තමන් තේරුම් ගන්නට ඕන දැන් තමන්ගේ හිතේ ස්වභාවය මොකද්ද කියලා. මේ වෙලාවේ තියෙන්නේ ලෝභයක්ද? පරිත්‍යාග සීලීත්වයක්ද? මේ වෙලාවේ තියෙන කෙනෙක් ගැන අමනාපයක්ද? මෛත්‍රියක්ද? මේ වෙලාවේ තමන් ඉන්නේ මෝහෙන්ද? ප්‍රඥාවෙන්ද? මෙන්න මේකෙන් තමන් ගැන තමන්ට සාධිකයක් වෙන්න පුළුවන්. මේක කලක් දිනු කරාට පස්සේ පින්නතුනි අපේ ඉහළම දිනුවක් ඇති වෙනවා. ඒකට කියන්නේ පද්මෝපකාර ජීවිතය කියලා. හරියට විලේ මඩෙහි හටගෙන වතුරෙන් ඉහළට ඇවිල්ලා මඩත් වතුරත් ස්පර්ශ නොකරලා තියෙන හරියට නෙළුම් මලක් වගේ අපි ඕනෑම පරිසරයක අපේ හිත ලස්සනට අපි තියාගෙන ඉන්නවා. මෙන්න මෙතෙන්ට එන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. එනිසා අපි ධර්මය අහන පමණට අපේ හිතේ ලෝභ ආදී අකුසල අඩු වෙනවා. ලෝභාදී අකුසල හඩුණු තරමට අපේ හිත පිරිසිදු වෙනවා. අපි ලස්සනට ජීවිතය ගත කරනවා. අපේ සතුට එන්නෙම වැඩි වෙනවා. අවසානයේදී බාහිර කිසිම කෙනෙකුට කිසිම දෙයකට අපිව පාලනය කරන්න බැරි විදිහේ ස්වාධීනත්වයක්, නිදහසක්, විමුක්තියක් ඇති වෙනවා. මේක තමයි ෆ්‍රීඩම් කියන්නේ, ලිබරේෂන් කියන්නේ, ඉමැන්සිපේෂන් කියන්නේ, එන්ලයිට්මන්ට් කියලා කියන්නේ. එතකොට දන් දීමෙන් ආරම්භ කරපු මේ ගමන් මග අපි කරපු පින්කම් පිළිබඳව සිහිපත් කිරීම, බුදු දාම සංඝ කියන තෙරුවන් සරණ යාම, පංචශීල ආරක්ෂා කිරීම, මෛත්‍රී භාවනාව, සතිමත් බව, අවසානයේහි අවිද්‍යාවෙන් දුරු වීම. පින්නතුනේ අවසාන නිර්ණායකය තමයි අපේ ප්‍රඥාවෙන්ද ඉන්නේ අවිද්‍යාවෙන්ද ඉන්නේ කියන කාරණය. පින්නතුනේ මේ කාරණා ටික හොඳ අවධානයෙන් අහන්න. බාහිර ඔබකින් ඇහැයි පෙනෙන දෙයට පෙනෙන කෙනාට ඔබව පාලනය කරන්න බැරි විදියට මේ වෙලාවේදී හරි ඔබ සංවරශීලී වෙන්න. උපරිම ඔබ කල්පනාවෙන් ඉන්න. පින්නතුනේ ඔබ යමක් දකින්නකොට බලන්න ඔබ ප්‍රඥාවෙන්ද ඉන්නේ අවිද්‍යාවෙන්ද ඉන්නේ කියලා බලන්න. ඔබේ හිතට හැම මොහොතෙම යමක් මතක් වෙනකොට රූපයක් මතක් වෙනවනේ. ඒ රූපය මතක් වෙන වෙලාවේදී දැන් ඔබට මේ වෙලාවෙත් ඉස්සරහ රූපයක් පේනවා. ශබ්දයක් ඇහෙනවා නම් ඒ හඬටත් කියන රූපයක් කියලා. එතකොට මෙන්න මේ ශබ්දය හෝ ඇසට පේන වර්ණ රූපය අනුව ඔබට රූපයක් පේනකොට ඔබ හිතනවා නම් ඒ රූපය දැන් මේ මොහොතේ තියෙන රූපේ මට පේන්නේ කියලා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔබ ඕන වෙලාවක යමක් සිහිපත් කරන රූපයක් එකනේ. රූපයක් එක්ක යමක් සිහිපත් කරනකොට ඔබේ හිතේ බාහිර රූපය තුල බැසගෙන නම් තියෙන්නේ. ඒ කියන්නේ බාහිර රූපය සමංගේ කරගෙන ඉන්නේ වෙලාවේ. ඒකෙන් කියන්නේ බාහිර රූපේ අපිව පාලනය කරන්න පුළුවන්. ඒ බාහිර රූපය වෙනස් වෙනකොට, කැඩෙන බිඳෙනකොට සම්පූර්ණයෙන්ම අපිව දුකටපත් වෙනවා. එහෙනම් අපේ සාර්ථකත්වය බලන්නේ අපි ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද ඉන්නේ කියලා බලන නිර්ණායකය තමයි අපට ඇසට රූපයක් පේනකොට අපි දක්සුනොතින් මේ පේන රූපය ඇසට කණ්ඩායම් වුණා. නමුත් ඒක මම තේරුම් ගන්නකොට තේරුම් ගන්න මනසින් මනෝවිඥාණය කියලා දැක්කොතින් අපි ඒ බාහිර රූපේ නිදහස් වෙනවා. මෙන්න මේක සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. එතකොට මෙන්න මේකට ප්‍රඥාව ලබා දෙන එක තමයි විද්‍යාව ලබා දීම කියලා කියන්නේ. එතකොට මේ විද්‍යාව ලබා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ උත්සාහ කළේ. හැබැයි මේක ලේසියෙන් ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට කෙනෙක් ලේසියෙන් කැමති වෙන්නේ නැහැ. මේකට ලස්සන උපමාවක් තියෙනවා. එක්තරා අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. දැසම නොපෙනෙන කෙනෙක් ඉන්නවා. මේ දැසම නොපෙනෙන කෙනාට එයාගේ යහළුවෝ ටිකක් එකතු වෙලා එයාට දෙනවයි ඊටාම දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක්. ඊටාම අපිරිසිදු වස්ත්‍රයක් දෙනවා. දීලා කියනවා මේක තමයි ලෝකේ තියෙන ලස්සනම පිරිසිදුම ඇඳුම කියලා. මේ අන්ධ කෙනා මේක විශ්වාස කරනවා. අන්ධ කෙනෙකුට දෙනවා ඇඳුම. ඒ ඇඳුම ඊටාම දුර්වර්ණයි. ඒ වගේම ඊටාම අපිරිසිදුයි. අවලස්සනයි. මේ ඇඳුම දීලා කියන්නේ මොකද්ද? මම ඔබට දෙන්නේ ලෝකේ තියෙන ලස්සනම ඇඳුම කියලා. මෙයා මේක විශ්වාස කරලා මේක ඇඳ ගන්න විතරක් නෙවෙයි, මෙයා මේක ඇඳගෙන හැම තැනම යාළුවෝ හම්බෙන්න යනවා. ගිහිල්ලා මොකද්ද කියන්නේ? ඔයාලට පේනද මම මේ ඇඳන් ඉන්න ඇඳුම? මේක තමයි ලස්සනම ඇඳුම. මේක තමයි පිරිසුදුම ඇඳුම කියලා කියනවා. මෙයාට හැම වෙලේම යාළුවෝත් ඒ වගේම ආ එහෙම තමයි කියලා අනිත් පැත්ත අප්පුඩි ගහලා මෙයා සතුරු කරනවා. ඔහොම කාලයක් මේ ඇවිදවිද ඉන්නවා. ඉන්නකොට මෙයාට මොන ගැහෙනව? ඉතාලම කරුණාවන්ත නුවණැති කෙනෙක්. එහෙම කෙනෙක් මෙයාට මොන ගැහුණා? මෙයා මොන වගේ දෙයක් කරාවිද? එයා පැහැදිලි කළ දෙවිද? එයා පැහැදිලි කළ දුන්නට මෙයා පිළිගන්න කෙනෙක් නෙවෙයි. මෙයා දැඩියොම හිතන් ඉන්නේ මේ ඇත්තම තමයි මේ කියලා තියෙන කියලා. මේ කෙනා එකාතකින් බුද්ධිමත් කෙනෙක්, අනිත් අතින් කරුණාවන්ත කෙනෙක්. මෙයා කරන්නේ බලනවා මෙයාගේ ඇස් දෙක අඳ උනාට ඇස් දෙක සුවපත් කරන්න පුළුවන්. බෙහෙත් කරවතින් ඇස් දෙකේ පෙනීම ලබා දෙන්න පුළුවන්. ඒ නිසා මේ තැනැත්තා මොකද කරන්නේ? මේ අන්ධ තැනැත්තාව එක්ක යනවා ඉතාම දක්ෂ අක්ෂ වෛද්‍යවරයෙක් ළඟට. ඇස් වෛද්‍ය මහත්තයෙක් ළඟට එක්ක යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා මෙයාට ඇස් වලට ප්‍රතිකාර කරනවා. ඇස් දෙක සුවපත් කරනවා. ඇස් දෙකේ පෙනීම ලැබෙනවා. පෙනීම ලැබෙච්ච ගමන් මොකද කරන්නේ මෙයා? ඔව් මුලින්ම කරන්නේ අර තමන්ගේ ඇඳුම දිහා බලනවා. බලගාම මොකද වෙන්නේ? එයාට තේරෙනවා මෙතෙක් කලක් මේ තමා මුලා කළා කියලා තමාගෙන ලොකු ලැජ්ජාවක් හටගන්න. එයා මුලින්ම කරන්නේ අර ඇඳුම අයින් කරනවා. මේ උපමාව සඳහන් කළේ පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා කියලා කියන්නේ. අපිත් ඒ වගේ ලොකු ඇඳුමකින් අන්දලිනේ මුළු ලෝකයම. මේ ආත්ම භාවය විතරක් නෙවෙයි අපි කල්ප ගානක් අපව මේ ඇඳුමෙන් අන්දලා තියෙන්නේ. මොකද්ද අඳවපු ඇඳුම? අවිද්‍යාව. ඔව් අවිද්‍යාව නැමැති ඇඳුමෙන් අන්දලා තියෙන්නේ. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇසට රූපයක් පේනකොට පේන්නේ මේ වර්තමාන රූපය කියන කාරණේ. කනට ශබ්දයක් අහනකොට පේන්නේ මේ වර්තමාන ශබ්දය කියලා අපිට කියලා තියෙනවා. නාසයට ගඳ සුවඳක් විඳිනකොට දිවට රසටක් ශරීරයට පහසක් සිතට අරමුණක් එනකොට මේ වර්තමාන අරමුණේ Tamanට තියෙන්නේ කියන මෙන්න මේක තමයි අපට ලෝකෙන් ලබා දීපු අවිද්‍යාව නැමැති ඇඳුම. මෙන්න මේ අවිද්‍යාව නැමැති ඇඳුමේ තියෙන ආදීනව බුදුහාරෝ සඳහන් කරනවා අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. අන්ධකාර සූත්‍රය සඳහන් කරනවා අපි කොච්චර අන්ධකාරයකද ඉන්නේ කියලා. වරක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ලෝකයේ තියෙන එක්තරා දැඩි අන්ධකාරයක් තියෙන ස්ථානයක්. ඒකට කියනවා ඔබ අහලා ඇති බ්ලැක් හෝල් කියලා. ඊටාම දැඩි අන්ධකාරයක් තියෙන ස්ථාන මේ විශ්වයේ තියෙනවා. අන්නේ අන්ධකාරයේ සත්‍යයන් ඉපදෙනව ඇතැම් විට සමහර ග්‍රහලෝක මේ අන්ධකාරය තියෙනවා. අන්ධකාරය වුණාට සාමාන්‍ය විද්‍යාඥයෝනම් කියන්නේ සූර්යාලෝකයේ නැත්නම් වතුර නැහැ, වතුර නැති තැන ගස්කොළන් නැහැ, ගස්කොළන් නැති තැන ජීවීන් නැහැ කියලා. නමුත් බුදුදහමේ සඳහන් වෙනවා මේ වගේ තැන්වල සත්ත්ව ඉපදෙනවා කියලා. ඒක කවදාවත් විද්‍යාඥයන්ගේ උපකරණවලට අහුවෙන්නේ නැහැ. මෙන්න මේ අන්ධකාරය තමයි ලෝකේ තියෙන දැඩියම අන්ධකාරය කියලා කියන්නේ. සූර්යාලෝකයක් කිසි විටකත් නොලැබෙන ස්ථාන විශ්වයේ සමහර ග්‍රහලෝකෙම තැන් තියෙනවා. විශ්වයේ සමහර ස්ථාන තියෙනවා බ්ලැක් හෝල් කියලා අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ අන්ධකාරයටත් වඩා මේකට කියන අන්තරීක්ෂ අගහ කියලා. ත්‍රිපිටකයේ සඳහන් කරන්නේ අන්තරීක්ෂ අගහ කියලා. මෙන්න මේ දැඩි අන්ධකාරය තියෙන ස්ථාන වසර දහස් ගාණක් ඇතැම් විට මිලියන ගාණක් ඒ අන්ධකාරයම තියෙනවා. මෙන්න මේ ස්ථානයේ තියෙන අන්ධකාරයටත් වඩා දැඩි අන්ධකාරයක් ලෝකේ තියෙනවා. මොකද ඒ අන්ධකාරය? ඒ අන්ධකාරය තමයි අවිද්‍යාව කියන අන්ධකාරය. මෙන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය පැහැදිලි කළ දෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනේ ලෝකේ පහළ වෙන්නේ. මෙන්න මේ අන්ධකාරය තේරුම් ගත්ත පමණට අපට ලෝකේ ගැන තියෙන දැඩි ආසාව සාමනාපය දුර වෙයි. මොකද්ද මේ ප්‍රඥාවෙන් අපට දේශනා කරන්නේ? අපාද මාත්‍රක අවශ්‍යෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේන විඥා කියන සූත්‍රයේ. විඥා කියන ආලෝකය ප්‍රඥාව එන්ලයිට්මන්ට් කියන එක. මේ සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා ස්වාමීනි විඥා විඥාතේ කෝ බන්තේ උච්චති කතමානු කෝ බන්තේ විඥා. ස්වාමීනි විද්‍යා විද්‍යාව කියලා කියන මොකද්ද මේ විද්‍යාව කියලා කියන්නේ? කොහොමද විද්‍යාව ලබන්නේ කියලා අහනවා. බුදුහාමර සඳහන් කරන යම්කිසි කෙනෙක් දුක තේරුම් ගන්නවා නම් දුක්ඛේ ඥානය තියෙනවා නම් දුක සමුදය ඥානය තියෙනවා නම් දුක නිරෝධේ ඥානය තියෙනවා නම් දුක නිරෝධගාමිනී පටිපදා ඥානය තියෙනවා නම් මෙන්න මේ තැනැත්තාට විද්‍යාව තියෙනවා කියලා කියන්නේ. ඔබගේ පින්වන්ත බව ඔබගේ දක්ෂතාවය බලන ස්ථානයේ මෙන්න මේක පිනුතුනි මේ කරුණ ටික ඉතාම මනවෙන් අහගෙන ඉන්න. මේ කරුණ සාමාන්‍ය කතාවක් අහනා වගේ එච්චර ඇතමිට රසවත් නැහැ. නමුත් පින්නතුනි කොහොම හරි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් මම දුක කියලා මොකද්ද කියලා අහුවාම පින්නතුන් සමහර අය කිව්වා ඉපදීම, මහලු වීම, ලෙඩවීම ආදී කාරණා. ධම්මචක්ක සූත්‍රයේ මේ කරුණ සඳහන් කරලා තියෙනවා. කතමංච ආවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා කියනවා දුක කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ ආදී කාරණා ටිකක් කියනවා. මේකයි දුක සත්‍ය කියලා කියන්න පුළුවන්. නමුත් බුදුහාඳුරෝ සුවිශේෂ ප්‍රකාශයක් කළා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ. මොකද ඒ ප්‍රකාශය? ඒ තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛු මුදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී. මට පෙර නොයසු විරු ඥානයක් ආලෝකයක් පහළ වුණා කියලා. එහෙනම් බුදුහාමුදුරන්ට ලැබිච්ච අවබෝධය දුක් සත්‍ය කියලා අර ලෙඩවීම මහලුවීම කියන කාරණේද ලැබුණේ? ඒ කාරණේ විතරක් වෙන්න බෑ. ඇයි ඒකට හේතුව? ඒ ලෙඩවීම මහලුවීම මරණය කියන කරුණ සතර පෙර නිමිති දකිනකොටම අවබෝධ කරගත්තා. ඊටත් කලින් දැනගෙන හිටියේ. ඒව දැකලා හිටිය බුදුහාමුදුරුවෝ තමයි බෝසත්යන් වහන්සේ තමයි බුද්ධත්වයට පත් වුණාට පස්සේ සඳහන් කළේ මට පෙර නොයසුවිරු අවබෝධයක් ලැබුණාය කියලා. එහෙනම් සාමාන්‍ය ලෙඩවීමේ කරුණට වඩා දෙයක් බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා. ලෙඩවීම මරණය මහලුවීම කියන එක ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක එච්චර අමාරු නෑ. ඒක තේරුම් ගන්න සාරසංකල්ප බලක්ෂය පෙරම් පුරන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේ සුවිශේෂ කාරණයක් අවබෝධ කරගත්තේ තමයි අර සාමාන්‍ය දුක විතරක් නෙමෙයි දුක්ඛ සත්‍ය විතරක් වෙන දෙයක් තියෙනවා. ඒක ධර්මයෙන් සඳහන් කරන අභිධර්ම පිටකයේ සත්‍යමකේදී කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං කියලා. කායික වේදනා මානසික වේදනා හැර යම් කිසි දුකක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. පින්නතුනි ඔබට මේ වාක්‍ය ඇහුනොත් ඔබ සසර මේක පොඩ්ඩක් හරි අහලා තියෙන කෙනෙක් නම් ඔබ මුළු ජීවිත කාලයම කැප කරයි මේක තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒ දුක හැර වෙනත් යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. සාමාන්‍ය කෙනෙකුට පිනතුනේ හිතන්නවත් බෑ මේක. අපිට ඕනම දුකක් අපි විඳිනවා නම් අපි හිතන් ඉන්නේ ඔබ ශරීරයෙන් එන දුකක් නැත්නම් මානසිකයෙන් එන දුකක් කියලා. ඊට වඩා දෙයක් අපේ ජීවිතේ නැහැ. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඊට වඩා සුවිශේෂ දෙයක් අවබෝධ කරගත්තා. ඒක තමයි දුක්ඛ සත්‍ය කියන දේ. ඒ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ පිනතුනි අපේ ඇසට යමක් අරමුණු වෙන මුල් අවස්ථාව විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඇසට රූපයක් දකින මුල් අවස්ථාව, කනට ශබ්දයක් අහන මුල් අවස්ථාව, මේ ඇස කන ආදී ඉන්ද්‍රිය හයට මුලින්ම අරමුණක් පතිත වෙන ස්ථානය අවස්ථාව. අන්නේ අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි කායික වශයෙන්. අන්නේකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. හැබැයි මේ ප්‍රථම මුල් එක්ස්පීරියන්ස් එක අපිට පිළිහිටලින්න බෑ. ඒක ඊටාම ශනික වහටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඇසෙන් රූපයක් දැක්කනම් ශනික වර්ණ රූපේ ලබා දෙන එතනින් ඒ කාර්යය අවසන් වෙනවා. ඒ හැට දකින රූපය කොළ පාට එකක්ද, නිල් පාට එකක්ද, ඒක මලද්ද, උසද, මහතද, ලස්සනද ඔක්කොම කියලා දෙන්නේ මනසින්. කනට ශබ්දයක් ඇහෙනවා නම් මුල් එක්ස්පීරියන්ස් එක ලබා දෙන්නේ ශබ්ද මාත්‍රය විතරයි. ඒක සතෙක්ගේ සත්‍යයක්ද, ළමෙක්ගේ සත්‍යයක්ද, ඒක බැනුමක්ද, ගුණකතනියක්ද ඔක්කොම හඳුනලා දෙන්නේ මනසින්. ඉන්ද්‍රිය හයම පිනුතුනේ මෙහෙම. ඒක නෙවෙයි පිනුතුනේ පුදුමේ. ඇසට රූපයක් පතිත වෙනකොට ඇස රූපය චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන මෙන්න මේ කාරණා ටිකක් හට ගන්නවා. විපාක මට්ටමේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ විපාක මනෝ ධාතුව කියලා එකක් හට ගන්නවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියලා එකක් හට ගන්නවා. මෙන්න මේ ටික ඔක්කොමයි විපාක මට්ටමේ අවස්ථාවට මේ කපට වර්තමානයේදී සම්පූර්ණයෙන්ම පිරිසිඳ දැක ගන්න බෑ. මේක ඊටාම ශනිකව හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ නිරුද්ධ වෙච්ච මෙන්න මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක සම්බන්ධයෙන් සංඥා වේදනා කියන අවස්ථා දෙකක් හට ගන්නවා. අන්න ඒ සංඥා වේදනා දෙක තමයි ධර්මාලම්බනයක් විදියට මන ආයතනයෙන් තේරුම් ගන්නගෙන මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාව. එතකොට අර මුලින්ම හට ගන්න ඇස රූපය චක්කු විඥාණය ආදී මේ මුල් කොටස් ටිකට කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. හැබැයි ඒක ඉක්මනටම ක්ෂණිකව හටගෙන නිරුද්ධ වෙනවා. අපි තේරුම් ගන්නේ කොහමද? තේරුම් ගන්න එක නිරුද්ධ වුණාට පස්සේ ඒ පිළිබඳව තියෙන සංඥා වේදනා දෙක තමයි මන ඇතුලෙන් තේරුම් ගන්න. ඒකත් නෙමෙයි පිනතුනි පුදුමේ. අපි ඒක මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට අර මුල් එක්ස්පීරියන්ස් එක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් පිනතුනි අපි මෙතෙක් කල දුක් සැප විඳින්නේ කොහමද? රූපෙන්ද? රූපෙන්වත්, ශබ්දෙන්වත්, ගන්ධයෙන්වත්, රසයෙන්වත්, ස්පර්ශයෙන්වත් නෙමෙයි මෙතෙක් කල දුක් හෝ සැප විඳින්නේ. දුක් සැප විඳින්නේ මොකෙන්ද? අපේම මනෝම විඥානය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මෙන්න මේක තමයි පැහැදිලි කළේ. මේක පැහැදිලි කරාට පස්සේ පින්නතුන ඔබ විශ්වාස කරනවද සමහර පින් පිරිච්ච අය හෙට වෙන දවසේ ගියක් හදලා විවෘත කරන්න කියලා ඉන්න හිටපු අය ඒ ගෙදර අත්හැරලා අද වෙන දවසේ මහනුණා. හෙට වෙන දවසේ රජකම රාජාභිෂේකේ ලබන හිටිය අය රජකම ඕනේ නැහැ කියලා අද වෙන දවසේ මහනුණා. හෙට වෙන දවසේ විවාහ වෙන්න කියලා ඔක්කොම යෝජනා කරලා හිටපු අය ඒක අත්හැරලා අද වෙන දවසේ මහනුණා. පින්නතුනි අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇසට රූපයක් දකිනකොට අපි හිතනවා නම් මේ මොහොතේ පේන රූපේ මම දකින්නේ කියලා. මේක අවිද්‍යාව කියලා කියනවා. ඊටාම සරල උදාහරණයක් කියනවා. මම හිතන්නේ මම ඊට කලින් බණේදීත් මේක කිව්ව මේ උදාහරණය. ඔබ කෑම කන වෙලාවේදී ඔබ ප්ලේට් එකකට දාගෙන කෑම කනවනේ. කෑම කනකොට ඔබට ඒ කෑම පිළිබඳව රසයක් ඇති වෙනකොට ඔබ බලන්නේ පිඟාන දිහා. දිවට රසයක් එනකොට ඔබ හිතන්නේ ඔබට මේ රස දැනෙන්නේ මොන කෑම කියලාද? මේ පිඟානේ තියෙන කෑමේ මට රසෙන්නේ කියලා. ඒ නිසා තමයි පිඟානේ ලස්සන බලවල අපි කෑම කන්නේ. හොඳට ලස්සනට පිඟාන තියෙනව නැත්නම් කෑම කන්නේ අපි. එක එක පාටට හොඳ වර්ණයෙන් රසනෙට නැත්නම් සීතලට සුවඳ හැමමින් තියෙනකොට තමයි අපි කෑම කන්නේ. එතකොට අපි දිවට රසයක් දැනෙනකොට අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ මේ මොහොතේ මට රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. එහෙම නොසිත වෙනත් විදියකින් හිතපු කෙනෙක් ඉන්නවද? ඇත්තටම අපට ඒ වෙලාවේ රස දැනෙන්නේ මොන කෑමද? දිවේ තියෙන කෑම, කටේ තියෙන කෑම ටික. සාමාන්‍ය විදිහට ගත්තොතින් අපි සාමාන්‍ය විවාහයෙන් කතා කරමු. සාමාන්‍ය විවාහයෙන් කතා කරද්දී අපට රස දැනෙන්නේ අර පිඟේ පිඟානේ තියෙන කෑමද දිවේ තියෙන කෑමද? ඔව් දිවේ යන කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටිකේ රස තමයි අපට දැනෙන්නේ. නමුත් අපි හිතන්නේ මොන කෑම කියලාද? අපි හිතන් ඉන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ මේලා රස එන්නේ කියලා. බලන්න පිනොතින් අපි හුඟක් උගත් කියලා හිතන් ඉන්නව නේද? අපි හුඟා බුද්ධිමත් කියලා හිතන් ඉන්නවා. අපට අඩු ගානේ මේකවත් තේරලා දෙන්න පිනතුනේ. මේක උදාහරණයක් විතරයි. ඇත්තට මේකම නෙවෙයි යථාර්ථය. මේක තවත් ගැඹුරට යනවා. මේක නිකන් සරල උදාහරණයකට මේ කිව්වේ. ඔව් ඒක හරි සාමාන්‍ය විහාරි දෙක හරි. නමුත් අපි ඊට වඩා ගැඹුරින් මේ කතා කරන්නේ. අපි මේ ධර්මයේ ගැඹුරු තැන ප්‍රඥාම තේරුම් ගන්න අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්න අපි මේ සාකච්ඡා කරන අවස්ථාවක්. එතෙන්දී ඇත්තෙන්ම ඒ සියලුම දේවල් අපි බාහිරින් නිර්මාණය කරගන්න ඒවා. එතකොට අපි මේක උදාහරණයක් මේ කිව්වේ තමන්ට දිවට රස දැනෙනවා නම් රස දැනෙන්නේ අර පිඟානේ තියෙන කෑම නෙවෙයි දිවේ තියෙන රස. දිවේ තියෙන කෑම ටික. ඒ දිවේ ඒ කටේ තියෙන කෑම ටික අර පිඟානේ කෑම වගේ ලස්සනද? අනේ මෙච්චර රස තියෙන මේ කෑම ටික පොඩ්ඩක් එළියට අරන් බලන්න ඕනේ කියලා ගත්තොත් කොහමද? ඕ ආයි ඒ ටික නෙවෙයි අනිත් කෑමවත් ඊට පස්සේ කන්නේ නැවනේ. පින්නතුනි මේ උදාහරණය කිව්වේ මේ සිද්ධාන්තයම තමයි. තවත් උදාහරණයක් ඕනනම් කියන්නම්. ඔබ වාහනේ ඩ්‍රයිව් කරනකොට ඔබ වාහනේ දැන් මේ සියලුම කාරණා කියන්නේ පින්නතුනි අපට ප්‍රඥාව සහ අවිද්‍යාව තේරුම් ගන්න මේකයි. ඔබ මේකට දක්ෂ නෙවෙයි උදාහරණයට ඇලෙන නෙවෙයි ඇත්තෙම උදාහරණයෙන් තේරුම් කළ දේ ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්න. යම් තැනට ඇඟිල්ල දික් කරනකොට අපි ඇඟිල්ල දිහා නෙමෙයි බලන්නේ. ඒ දිහා දික් කරන දිහාමයි බලන්නේ අපි. ඇඟිල්ල දිහා බැලුවොත් අපි දක්ෂෙක් වෙන්නේ නැහැ. මේ උදාහරණේ බැස ගන්න එපා. උදාහරණයෙන් අපි තේරුම් ගන්නේ අපි ඉන්න ස්ථානේ මොකද්ද කියලා. ඔබ වාහනය drive කරනකොට ඔබ නිතරම බලන්නේ වාහන ඉස්සරහාදී 10ක් 20ක් 50ක් 100ක් ඉස්සරහා තමයි ඔබ බලන්නේ. හැබැයි ඔබ බැලුවට ඔබ කොහෙද ඉන්නේ? ඔබ පිටුපස්සින් ඔබ රෝද හතර උඩ ඉන්නේ. රෝද හතර උඩ ඔබ වාඩි වෙලා ඉඳගෙන ඔබ බලන්නේ ඉස්සරහා. අපි කවදාවත් හිතුවද මම දැන් ඉන්නේ රෝද හතර උඩ කියන කාරණේ? නමුත් අපි ඉස්සරහා තමයි බලන්නේ. එතකොට මෙන්න මේ උදාහරණය කිව්වේ පින්තුණි. අපි රෑට ටෝච් එකක් ගහ යනවා නම්, පඩි පැලක යනවා නම්, ඒ හැම වෙලාවෙම ඉස්සරහා බලන්නේ අපි. නමුත් අපි ඉන්නේ පිටිපස්සෙ ඉන්නේ. පිටිපස්ස කියන්නේ මොකද්ද පින්තුණි? අපි ඇත්තටම ඉන්න ස්ථානය නැත්තම් අපේ ජීවිතේ. එතකොට ඔබට දැන් මේ මොහොතේ පේන මේ රූපයත් අර ඔබ වාහනේ drive කරනකොට ඉස්සරහා පේන එකත් අතර වෙනසක් නැහැ. එහෙනම් ඔබ ජීවත් වෙන ඊට පිටුපස්සේ මොකද්ද? ඇස රූපේ චක්කු විඥානේ නිරෝධ වෙච්ච තැනක මේ මනෝ විඥානේ මේ අවස්ථාවෙ ඉන්නේ. කිසිදාක අපට රූපය තුල හිටගෙන ඉන්න බෑ. වර්තමාන රූපය තුල වර්තමාන එක්ස්පීරියන්ස් එක අපට තේරුම් ගන්න බෑ. වර්තමානයේ කන්ටැක් එක විතරයි. බුදුරජාණන් වහන්සේගේ වචන වලින් කියනවා නම් න පංචහි විඥානේහි කිංචි ධම්මා පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාතමත්තා. We are unable to recognize anything through our five consciousnesses. Only contact. We recognize everything not through our five consciousnesses but through our mind consciousness. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුදහමේ turning point එක. අපි දුක විඳිනවද සැප විඳිනවද කියන කාරණේ තීරණය කරන ස්ථානය. මේක තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ගිහිලා අවසන් වෙන කොහෙන්ද? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. මේ සර්කල් එකේ ඉන්න කැමතිද? මේ සර්කල් එකේ ඉඳගෙන අනිත් එකෙන් බැනුම් අහා ඉන්න කැමතිද? මේ සර්කල් එකේ ඉඳගෙන ශරීරය මහලු වෙනකොට දුක විඳින කැමතිද? මේ සර්කල් එකෙන් අයි වෙලා අවිද්‍යායත්වේ වාසයති විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මේ සර්කල් එකෙන් අයි වෙන කැමතිද? ඔබ තීරණය කරන්න. ඔබට මේ දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ දෙක පැහැදිලි කළ දෙන්න. පටිසම්පාදයත් පටිසම්පාද සර්කල් එක යන විදිය, ඒ සර්කල් එකේ නිදහස් වෙන විදිය තේරුම් කළ දෙන්නයි බුදුහමෝ කෙනෙක් පහළ වෙන්නේ. ස්වාමින් වහන්සේලගේ යුතුයකම වෙන්නේ වගකීම වෙන්නේ මේක. බුදුහමෝ දේශනා කරනවා මම අතීතේ දැනුත් දේශනා කරන්නේ කාරණා දෙකයි. ඒ තමයි දුකත් දුකේ නිදහසීමත් විතරයි කියලා. වික්ෂුන් වහන්සේල හැටියට අපරත් කියලා දෙන තියෙන්නේ මේක විතරයි. නමුත් ඊට කලින් අපි දන් දෙන්න, සිල්වන්ත වෙන්න, මෛත්‍රී භානාව වඩන්න, කලගුණ සලකන, ආමඩ සාතර සලකන කියලා ඒවත් තියෙන බුදුදහමේ නැත්තේ නෑ. කරණිමෙත් සූත්‍රය, මංගල සූත්‍රය, ව්‍යංගපජ්ජ සූත්‍රය, සිංහාලවාද සූත්‍රය, මේ සූත්‍රවල ඒ කරුණු දේශනා කළා තියෙනවා. ඒවා ලෝකේ අනිත් ආගම්වලිනුත් කියලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ethics ගැන ඕනතරම් ඔබට ඉන්ටර්නෙට් එකකින් ගියාම බලාගන්න පුළුවන්. ethics කියලා ගැහුවාම නැත්නම් emotional intelligence කියලා ගැහුවාම IQ කියලා ගත්තාම ඕනතරම් ඔබට list ගණන් බලාගන්න පුළුවන්. නමුත් ඒ කිසියම් තැනක සඳහන් නොකරන කාරණයක් බුදුදහමේ දේශනා කරනවා සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක්. අන්නේ මොකද්ද? අර කායික දුක, චේතසික දුකක් නොවන, කුසලයක්වත් අකුසලයක්වත් නොවන අන්නේ ප්‍රයිමරි මට්ටමේ එක්ස්පීරියන්ස් එක මේක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. මේ දුක සත්‍යය බැහැර කරන්න කියලා නෑ බුදුහාමුදුරු. වෙනතර මේ කාරණාටක ඉතාලම මැනවින් අහගෙන ඉන්න. ඔබට ලොකු අර්ථයක් වෙනවා මේකෙන්. මේ දුක සත්‍ය මේ කන්ටැක්ට් කියන මුල් අවස්ථාව බැහැර කරන්න කියලා නවත්තන්න කියලා බුදුහාමුදුරු කියලා නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සමහර ශාස්ත්‍රවරු කියන්නේ මෙන්න මේ මුල් කන්ටැක්ට් එක බැහැර කරන්න කියලා. මුල් එක්ස්පීරියන්ස් එක අයින් කරන්න කියලා. එහෙම කලේ අය මොනද කලේ? ඒ අය ලස්සන රූපයක් දැක්කම ඇහැ පියාගෙන හිටියා. කෙලෙස් ඇති වෙන ශබ්දයක් අහනකොට කන් දෙක වහගෙන හිටියා. ඇඳුම් වලින් කෙලෙස් එන්නේ ඇඳුම් ටික අයින් කළ සමහර අය නිගණ්ඨ ආගමේ. ඒ අය හිතුවේ දුකේනේ බාහිරින් කියලා. කෙලෙස් ඇති වෙන බාහිරින් කියලා. එතකොට බුදුදහමෙන් කියන්නේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. බාහිර ලස්සන දේවල් කෙලස් නෙවෙයි කියලා. කෙලස් කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ සංකල්ප රාගයට කෙලස් කියලා කියන්නේ. එතකොට දුක්ඛ සත්‍ය කියන අර මුල් එක්ස්පීරියන්ස් එක, ඒ මුල් එක්ස්පීරියන්ස් එක බැහැර කරන්න කියලා නෑ. බැහැර කරන්න කිව්වොත් මොකද වෙන්නේ? එක ඇස් දෙක වහගෙන ඉන්න වෙනව නැත්නම් ඇස් දෙක අඳ කරගන්න වෙනව. එක රූප නොවල ඉන්න වෙනව. ඒ මුල් එක්ස්පීරියන්ස් එක විපාක මට්ටම එකක්. ඇතැම් විට කුසල විපාකයක් මේ හම්බෙන්නේ. ඒ කුසල විපාකය බැහැර කරන්න ඕනේ නැහැ. ඒක බැහැර කරන රහතන් වහන්සේගත් කියලා නැහැ. රහතන් වහන්සේටවත් ඒක බැහැර කරන්න බෑ. එහෙනම් ඒ මුල් එක්ස්පීරියන්ස් එක දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම්. දුක්ඛ සත්‍යය පිරිසිදු දැනගන්නට ඕනේ. We should not overcome the noble truth of suffering. We should realize the noble truth of suffering. ඒ දුක්ඛ සත්‍ය අපේ පිරිසිදු දැනගන්නයි ඕනේ. මේ අවස්ථාවේ රූපය පේනකොට මේ රූපය පේන්න මුල්ෙච්ච ඇසත් රූපය චක්කු විඥානෙත් නිරුද්ධ වෙලා ඒක තමයි ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව. ඒක තමයි දුක්ඛ සත්‍ය කියලා පිරිසිදු දැනගන්නවා. දැනගන්නකොටම මොකද වෙන්නේ? මේ ඉදිරිපස්සේ තියෙන රූපෙට තියෙන ආසාව නැති වෙනවා. උදාහරණයක් කියනවා නම් අපි අහසේ තාරකාවක් බලනකොට ඇතැම් විට ඒ තාරකාව ඉතාම ඈත තියෙන තාරකාවක් ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක්. එතකොට ඒ ආලෝකය Tamanට පේනකොට අවුරුදු 100 ගණනකට කලින් ඒ තාරකාව නැත්තම් ගැලැක්සිය විනාශ වෙලා තියෙන පුළුවන්. එතකොට ඔබ දන්නවනම් ඒ ග්‍රහලෝකය නැත්තම් ගැලැක්සිය මේ මොහොතේ එතන නැහැ කියලා. ඔබ ඒ තාරකාව දිහා බලනකොට ඔබට ඒ ගැන ආසාවක් හටගන්නවද? අමනාපයක් හටගන්නවද? නෑ. නමුත් ඔබට තාරකාව බලන්නත් පුළුවන්. ඒ තාරකාව බලන්නත් පුළුවන්, තාරකාවේ පින්තූරයක් ගන්නත් පුළුවන්. හැබැයි දන්නව මේ තාරකාව තමන්ගේ හැට ආලෝකයේ පදිදෙන අවස්ථාවේදී තමන් ඒක තේරුම් ගන්නකොට දැන් ඒ තාරකාව තිමිච්ච තැනවත් නෑ කියලා. ඒ වගේම තමයි පින්තුන ඔබ මේ මොහොතේ රූපයක් බලාගෙන ඉන්නවනම් මේ මොහොතේ ශබ්දයක් අහමින් ඉන්නවා නම් ඒකත් අර ආලෝක වර්ෂ 100 ගණනකට කලින් ආපු ආලෝකයක් අතර කිසිම වෙනසක් නැහැ. ඒ ගැලැක්සි ආලෝකයත් ඔබ දකින්න අතීත නිරුද්ධ වෙච්ච එක. මේ මොහොතේ ඔබ මේ බලන රූපය බලනකොට තේරුම් ගන්නෙ නිරුද්ධ වෙච්ච රූපය. එතකොට මෙන්න මේ මුල් එක්ස්පීරියන්ස් එකට කියන්නේ දුක සත්‍ය කියලා. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ දුක සත්‍යං පරිඤ්ඤයං කියලා කිව්වේ දුක සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. ඒ දුක සත්‍ය පිරිසිදු දැනගනකොට මොකද වෙන්නේ? බාහිර රූපය තමන් තේරුම් ගන්නවා. තමන් තේරුම් ගන්නව එහෙනම් ආසා කරනං ආසා කරලා තියෙන මොකටද? අපි හිතන මං ආසා කරේ රූපයට කියලා. ඇත්තම රූපේ නිරුද්ධ වෙච්ච තැනක තමන්ගේ ස්කන්ධ පංචකයට මේ තමන් ආදරය කළ තියෙන්නේ. දැන් බලන්න ඔබේ නැති වෙච්ච ඥාතිවරිය රෝස් මහත්මිය. ඔබ හිත ඇතැමිට ඔබ ආසය ඔබ ආදරය කළේ, ඔබ ආසා කළේ, ඔබ සැලකුවේ රූපයට කියලා. ඔබ රූපයට සැලකුවා නම් ඒ රූපය ඔබ ආදාහනය කරනවද? මිහිදන් කරනවද? ඇත්තටම පින්නතුනි ඒ රූපේ නිරෝධයේ තැනක අපේම ස්කන්ධ පංචකයේ පංච උපාදස්කන්ධයක් විදිහට තමන්ගේම ස්කන්ධ පංචකයට තමන් ආසා කළේ. මෙන්න මේක යථාර්ථය. එතකොට සාමාන්‍ය ලෝකය කියන්නේ මම ආසා කරන්නේ මම අමනාප වෙන බාහිර රූපයට කියලා. ඒකට කියන්නේ සමුදය. නමුත් සමුදයේ සත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් බුදුදහමේ. සමුදයේ සත්‍ය කියලා කියන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගසගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති එදම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් හිතන් ඉන්නේ දුකට හේතුව බාහිර රූපය කියලා. නමුත් බුදුහමෝ දේශනා කරන දුකට හේතුව මොකද්ද? සමුදේ සත්‍යය. තමන්ගේ මිස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචයක් විදිහට අර ගැනීම. මේ නන්දි රාගය. අපේම මනෝ විඥාණයට තමන් මේ ආසා කළ තියෙන්නේ. ඔන්න දුක සත්‍යය සමුදේ සත්‍යය. මට කාරණා දෙකයි විස්තර කරන්න කිව්වේ. මාතෘකා දෙනකොට දුක සත්‍යය සමුදේ සත්‍යය විස්තර කරන්න කියලා කිව්වේ. හැබැයි පිනතුනි බුදුදහම ඉතාම පැහැදිලි මේ සත්‍ය හතරෙන් එකක් තේරුම් ගත්තොත් අනිත් තුනක් තේරුම් යනවා. ගමම්පති කියලා සූත්‍රයක් තියෙනවා නම් ඔබ කියවන්න සංයුතනිකායේහි සත්‍ය සංයුතයේ ගමම්පති සූත්‍රය කියනවා. ච චතුරාර්ය සත්‍යෙන් එක සත්‍යයක් තේරුම් ගත්ත කෙනා අනිත් සත්‍ය තුනක් තේරුම් ගන්නවා කියලා. දෙකක් තේරුම් ගත්තොත් අනිත් දෙක තේරුම් ගන්නවා. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? දුක්ඛ නිරෝධය කියන්නේ අර සමුදේට තියෙන ආසාව නැති කිරීම. බාහිර රූපෙට තියෙන ආසාව නැති කිරීමද? බාහිර රූපෙට තියෙන ආසාව නැති කිරීම නෙවෙයි අපි කරන්නේ බුදුදහමේ හැටියට. බාහිර රූපේ අවිද්‍යාවෙන් දැක්ක නිසා හටගත්තු තමන්ගේම පංචස්කන්ධයට තියෙන ආසාව නැති කිරීමයි. යෝ තස්සායේ වාසයේස විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. අර තමන්ගේම නන්දි රාගයේද තමන්ගේම මනෝවිඤ්ඤාණය කරපු ආසාව දුරු කිරීමයි කරන්නට ඕන. ඒක දුරු කරන්න නම් මොකද කරන්න ඕන? මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය මොකද්ද? ඒ මාර්ගය තමයි මාර්ග සත්‍ය ආරසණිය මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් සම්මා සමාධියන් අවසන් වෙන කාරණාට. The Noble Eightfold Path. මේක අපේ Noble Eightfold Path කියලා කියුවට These are the 8 steps of happiness. ආධ්‍යාත්මික සතුටේ පියවර අටමේ. ඔබ ඇත්තටම සතුටෙන් ඉන්නවාද කියලා බලන සයින් එක සලකන ඔබ ආරසිංහ මාර්ගයේ කරුණු කීයක් ප්‍රැක්ටිස් කරනවාද කියන කාරණය. සම්මා දිට්ඨි මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධය. සම්මා සංකප්ප මෛත්‍රියෙන් විරාගයෙන් ඉඳීම. සම්මා වාචා වචන කතා කරනකොට සිහියෙන් කතා කිරීම. සම්මා කම්මන්ත ප්‍රාණඝාතයේදී අකුසලෙන් වැළකීම. සම්මා ආජීව යහපත් ජීවිත පැවැත්ම. සම්මා වායාම යහපත් උත්සාහය. සම්මා සති යහපත් සිහිය. සම්මා සමාධිය යහපත් සිතේ එකඟභාවය. පින්නතුනේ මෙන්න මේක ප්‍රැක්ටිස් කරනකොට තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව පේන්නේ. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියන ගුණ ටික තේන්නේ මෙන්න මේත් එක. මෙන්න මේ කරුණු හතර විස්තර කළ දුන්නට පස්සේ දා බුදුහාරයන් කාලයේ සසර පුරුද්ද තියන අය විශේෂ ප්‍රකාශයක් කළා. අභික්ඛන්තං බොහෝ ගෝතම අභික්ඛන්තං බොහෝ ගෝතම නික්කුජිතං වා උපුජ්ජේය පටිච්චානන විවරේය මෝල්හස්සවා මග්ගං ආචිකේය අන්ධකාරේ වා තේල පඤ්ඤෝතං කියලා. බුදුහාඳුරේ මට තේරුණා අන්ධකාරෙ හිටිය කෙනෙකුට ආලෝකයක් දුන්නා වගේ දැස නොපෙනෙච්ච කෙනෙකුට ඇස් දෙක දුන්නා වගේ මට තේරුණා මේ සංසාර කියන්නේ මොකද්ද කියලා. පින්නතුනි ඇසෙන් දකින රූපය බාහිර පේන රූපේ මා මේ දකින්න එක්ස්පීරියන්ස් කරන්න කියලා හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? ඒ බාහිර රූපේ තමන්ගේ හිත බැස ගන්නවා. ඒත් එක්කම තමන්ට ජරා මරණ ටික බාර ගන්න සිද්ධ වෙනවා. දැන් මේක කියවම ඔබට බය හිතානේ මේ හාඳුරු මේ කියන විදිහට එනන් දරුවෝ ටික අයින් කරන්නද රැකියාව නොකර ඉන්නද තමන්ගේ මේ රූපය ලස්සන කරන එක කොණ්ඩේ පීරණ එක නැති කරගන්නද මේ හාඳුරු කියන්නේ කියලා ඔළුව ඇද තියාගන්නේ. පිනුතුනේ එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. මේ දර්ශනේ අහපු අය තමයි දා බුදුරජාණන්සේ කයි ලස්සනට ආවේ. විසාකා බන්දුල මල්ලිකාව ලෝකේ වටිනාම පළඳනාවක් ඇඳගෙන පන්සල් ආවෙ නිකන් නෙවෙයි. මෙහෙල පළඳනාව. ඒව ගලවල එන්න කියලා බුදුහාම දේශනා කළේ නැහැ. ලස්සනට ඇඳලා කියලා ඉන්නට ඕන. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බෞද්ධයෝ තමයි ලස්සනට මෙන්නේ. බෞද්ධයෝ තමයි ධනවත්වම ඉන්නේ. ඒක බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේ යථාර්ථය තේරුම් අරන් ඉන්න. මේ යථාර්ථය තේරුම් ගත්තු කෙනා මේ බාහිර බඩු මාන්න මත ඥාතින් මත උ යැපෙන්නේ නැහැ. ਉਹ Tamanටම රිෆියුජ් එකක්, ලිබරේෂන් එකක්, ෆ්‍රීඩම් එකක් හදාගන්නවා. මොකද ඒ ෆ්‍රීඩම් එක මෙන්න මේ අවිද්‍යාව ඇසට රූපයක් දකිනකොට යමක් Tamanට මතක් වෙනකොට රූපයක් එක්ක මතක් වෙන්නේ අන්න ඒ මතක් වෙන රූපය මේ මොහොතේ තියෙන රූපයක් නෙවෙයි ඒක නිරුද්ධ වෙච්ච රූපයක් කියලා අවබෝධය ලබා දෙන්නටයි බුදුදහම තියෙන්නේ. අන්න ඒක ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තමයි සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් ඉස් ද බෙස්ට් ෆ්‍රෙන්ඩ්. අපට ඉන්න හොඳම මිත්‍රයා මයින්ඩ්ෆුල්නස් එක. හොඳට සිත මෙන්න මේ ගැන තියාගෙන ඉන්න. තමන්ගේ කය ගැන කය කන පස්සේ විහෙරති. වේදනාසු වේදන පස්සේ විහෙරති. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර ගැන නිතරම සිහින් ඉන්න තමා. මෙන්න මේ හතරේ සිහ තියාගෙන හිටියොත් ඒ වෙලාවේ අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ. කාටවත් මොකුත් කරදරයක් කරන්න බැරි වෙලාවේ. හැබැයි මේ සතිමත් වෙයි පොඩි මොහතකට හරි නැති වුණොත් මොකද වෙන්නේ? අපි ඉන්නේ මායාවේ ළඟ. යාට ඕන විදිහට අපිව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. බාහිර රූපයක් වෙනස් කළා, සබ්ජයක් වෙනස් කළා ඕනේ වෙලාවක අපට දුකක් දෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ මයින්ඩ්ෆුල්නස් එක යාලි යාලි ප්‍රැක්ටිස් කළා කළා අතරක් නැතුව හැම මොහොතේම මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්න එක තමයි අකෝපාචේතුමිතිය කියලා කියන්නේ. පොඩ්ඩක්වත් වෙනස් නොවන විදිහට අඛණ්ඩව continuously කොහොමද අපි මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්න ඕනේ කියන එක තමයි මෙන්න මේ සම්මා සතිය පුහුණු කිරීමෙන් කරන්නේ. එතකොට අපිට තියෙන නියම ඉන්ෂුරන්ස් එක තමයි මයින්ඩ්ෆුල්නස් එක. මීට වඩා ඉන්ෂුරන්ස් එකක් නැහැ පින්නතුනි. අපට හිතක් හිතට දුකක් එන හැම වෙලාවෙම මේ දුකෙන් නිදහස් කරවන මාර්ගය මේක. අනේ නිසයි දේශනා කළේ ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සත්‍යංගයේ පිරිසුදු බව ඇති කරන එකම මාර්ගය මේක. ශෝක පරිද්දවයන්ගෙන් දුර වෙන එකම මාර්ගය මේක. දුක් දොම්නස් දුරු කරන එකම මාර්ගය මේක. දැනුම ලබන එකම මාර්ගය මේක. නිවන සාක්ෂාත් කරන එකම මාර්ගය මේකයි කියලා. පින්නතුනි අප මේ සඳහන් කළේ චතුරාර්ය සත්‍ය. මෙන්න මේ සත්‍ය හතර යම් කෙසේ කෙනෙක් නොදැන හිටියොත් එයා කොච්චර උගත් කෙනෙක් වුණත් කොච්චර ධනවත් කෙනෙක් වුණත් එයා දක්ෂෙක් නෙවෙයි. එයා දක්ෂෙක් වෙන්නේ මෙන්න මේ හතර තේරුම් ගත්ත ප්‍රමාණයට. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක කියන්නේ, දුක සත්‍ය කියන්නේ අර ස්කන්ධ පංචකයේ මුල් විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. දුක සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව මේ තමන්ගේම මනෝවිඤ්ඤාණය ඇතුළු මේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව. දුක නිරෝධය කියන්නේ මොකද්ද? ඒ ආසා කරපු දෙයට තියෙන ආසාව අත්හැරීම. දුක නිරෝධගාමිනී පටිපදා කියන්නේ මොකද්ද? මේකට ප්‍රැක්ටිස් කරන් තියෙන මාර්ගය සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව. පින්නතුනේ මේක දැන නොගත්තු අය දුක සත්‍ය කියලා මොකද සඳහන් වෙන්නේ කරන්නේ? ලෙඩවීම මහලවීම දුකයි කියලා, මරණයක් වෙච්ච වෙලාවේදී කියලා අනේ ඔහොම තමයි දුක කියලා එනවා. එච්චරයි. පොඩ්ඩක්වත් වෙනස ජීවිතවල වෙලා නැහැ. එයා දුකට හේතුව කියලා මොකද කියන්නේ? ওই බඩු බාණ්ඩවට ආසා කරන බෝ දීලා ගන්න කියලා කියනෝනේ. යාල හිතන්නේ බඩු බාණ්ඩ වලින් ආසා වෙන්නේ කියලා. ওই රූප බලන්න එපා. ඕවගෙන් තමයි දුක එන්නේ කියලා කියනවා. යාල හිතන් ඉන්නේ මේ රූප බාහිරට තියෙන ආසාවේ කියලා. දුක නිරෝධය කියලා කියන්නේ මොකද ඒ අය? බාහිර බඩමුඩු ටික ඔක්කොම අනිත් ඇට පූජ කළා, එක්ක මහන වෙන්නේ, එක්ක පොඩි කාමරයක ඉන්නේ කියලා කියන්නේ නේ. දුක නිරෝධ ගාමිනී පටිපදා කියලා කියන්නේ මොකද්ද? බාහිර ලෝකේ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ළඟදී මම සිල්වත්ව ඉන්නවා, මම යට මෛත්‍රී වඩමින් ඉන්නවා, මම ඒ බාහිර රූපේ වෙනස් වීම කැඩෙනවා බිඳෙනවා දකින්නවා කියන එක. මේක පිනතින උත්පාද නිරෝධය, හටගත්තු දෙක නිරෝධය මේක. හටගත්තු දෙක නිරෝධයක් දේශනා කරන්නේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ අනුත්පාද නිරෝධය දේශනා කරලා. බාහිර රූපයක් තියෙනවා, මම එයාට බොරු කියන්නේ නැහැ, එයා මරන්නේ නැහැ කියලා සිල්වන්ත ඉන්නවා, එයාට මෛත්‍රී වඩමින් ඉන්නවා, එයාට ඒ බාහිර ලෝකේ කැඩෙනවා බිඳෙනවා කියලා තේරුම් ගන්න. මේක උත්පාද නිරෝධය. මේකත් බුදුදහමේ ප්‍රයිමරි ටෙක්නික් විදිහට කියනවා. හැබැයි ගැඹුරට යනකොට මොකද කියන්නේ? ගැඹුරට යනකොට කියන්නේ අනුත්පාද නිරෝධය. බාහිර ලෝකයේ රූපේ නිර්මාණය නොවන විදිහට බාහිර රූපේ දකින්නකොටම දකින්න මොකද්ද? මේ නිරුද්ධ වෙච්ච රූපයක් දැන් දකින්නේ මනෝවිඤ්ඤාණයෙන් කියලා දකිනවා. ඔහු සුඤ්ඤෝ ගාම නවෙකස්සු. මේ මුළු ලෝකයම හිස් ගමක් විදිහට දකින්නේ. එම්ටි විලේජ් එකක් විදිහට බලන්න. පින්නතුනි මේ අහපු කාරණා මතක තියාගෙන පොඩ්ඩක් හරි තවත් හිතන්න බලන්න පස්සේ. ඔබ කවදා හරි දවසක දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතනවා නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය හරි, ඒකේ බැරි නම් මෛත්‍රී බුදුරජාණන් ශාසනය හරි, නැත්නම් තව කල්ප ලක්ෂයකට පස්සේ බුදුහාමුදුරන්ගේ ශාසනයක හරි මේ දුකෙන් නිදහස්සනේ කියලා ඔබට කවදා හරි හිතේ. ඒ හිතෙච්ච දවසටත් ඔබට දුකෙන් නිදහස්සන තියෙන මාර්ගය මේක. වෙන මාර්ගයක් නැහැ පිනුතුනි. ලෝකේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්න මේක. හැබැයි මේක කිව්වට එකපාර සමහර කෙනෙක් පිළිගන්නෙත් නැහැ, සමහර කෙනෙකුට තේරෙන්නෙත් නැහැ. හැබැයි පොඩ්ඩක් හරි තේරුණොත් පින්නතුනේ ඔබ ඒ ගැන වැඩිපුර හිතන ගන්නවා. ඔබ මේ දුක සත්‍ය කියලා කියන මොකක්ද ඒක පිරිසිදු දැනගන්න උත්සාහ කරනවා. සමුදේ සත්‍ය ප්‍රහිණ කරන්න, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න, මාර්ග සත්‍ය වඩන උත්සාහ කරනවා. අවසාන වශයෙන් පින්නතුනේ ඔබ gifted කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේට සමහර gifted persons ලා හම්බ වුණා. කවුද බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය gifted ම පුද්ගලයා? ඔව් බොහොම හොඳයි. බාහ්‍ය දාරුචීරිය සරුවත් හාමුදුරන්ටත් වඩා gifted කෙනා අය. යාට ඉතාම කෙටියෙන් බණ කිව්වේ ඒ වන් හිතේ බාහ්‍ය සිකිතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. මාහි මෙම හික්මෙන්න දැක්කනම් දැක්ක දේ අවසන් නිරුද්ධ වෙලා, ඇසුවනම් අහපු දේ දැන් නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබ අහන, දැන් ඔබ දකින දේ තේරුම් ගන්නකොට ඒක නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබ මේ කියන શબ્දේ තේරුම් ගන්නකොට ඒ මුල් શબ્දේ නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබ නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රිය වලින් යමක් අරගෙන විඳිනවා නම් අත් විඳිනවා නම් ඒකත් මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන සීස් වෙලා තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න. ඒක ප්‍රැක්ටිස් කරන්න. විනාඩි ගානකින් ඔහු නිවන් දැක්කා. බුදුරජාණන් වහන්සේට ගෞරව කළා, ඉවත් වෙලා ගියා. gifted අය හම්බ වුණාම දේශනා කරන කාරණේ මේක. ඉක්මනට මේ පැත්තෙන් එන්නේ නැති වෙන. එහෙම නැති සාමාන්‍ය ඔඩියන්ස් එකට කියනකොට දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදී එනවන් ඕකාරං සංකලේසං අර සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙල දේශනා කරනවා. වැඩිපුර පිරිසක් ඒ මාර්ගේ යන්නේ. නමුත් දක්ෂම අය ඉන්නවා. ඔබ හුඟක්ම උගත් කෙනෙක් කියලා හිතනවා නම්, ඔබ හුඟක්ම දක්ෂ කෙනෙක් කියලා හිතනවා නම්, ඔබ gifted කෙනෙක් කියලා හිතනවා නම්, ඔබේ IQ එක වැඩි කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම්, ඔබේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක ඉහළ මට්ටමේ තියෙනවා කියලා ඔබට විශ්වාසයක් තියෙනවා නම්, ඔබේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක ඉහළ මට්ටමේ තියෙනවා කියලා ඔබ හිතනවා නම්, ඔබ විදර්ශනා පූර්වංගම සමතේ වඩන කෙනෙක් වෙන්න. මේ අතරේ හුඟක් අය හැමයි ඉන්න පුළුවන්. හැම වයසකමයි ඉන්නවා. පින්නතුනි අපට මේ ලැබුණේ ඉතාම වටිනා සම්බුද්ධෝත්පාද කාලයක්. පින්නතුනි මේකේ අපි වටිනාකම දැනගත්තොත් අපට නිදා ගන්න ලෝභයි පින්නතුනි. නිදා නොගෙන ධර්ම ප්‍රැක්ටිස් කරන්න. මහාන වෙන්නම ඕනේ නැහැ පින්නතුනි. පන්සල යන්නම ඕනේ නැහැ. නමුත් මේ දර්ශනේ තේරුම් ගත්තට පස්සේ මේක හිතීම තමයි අපේ ජීවිතේ වඩාත්ම සතුටුදායක අවස්ථාව. මේ යථාර්ථය සිහි කර කර ඉන්න එක තමයි අර පද්මෝපකාර ජීවිතය කියලා කියන්නේ. නෙළුම් මලක් වගේ, මහනෙළ මලක් වගේ අර මඩේ ජලයේ නොතරවේ. මේ සාමාන්‍ය කෙලස් තියෙන ජනයා මත ලස්සන සුවඳ හමන නෙළුම් මලක් වගේ ඉන්න ක්‍රමය. හැබැයි ඒ ගමන යන ගමන් ඔබේ ගෙදර ඔබ හොඳට කළමනාකරණය කරගෙන මහන්සියෙන් ධනෙ උපයන්. ඔබේ දරුවන් ටික දැහැමිව පෝෂණය කරන්න. නිවසේදී විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරන්න. අවංකව පින්නතුනි පංචශීල ආරක්ෂා කරන්න. අඩු ගානේ හතරක් හරි ආරක්ෂා කරන්න. එකක් හරි හොඳට ආරක්ෂා කරන්න. අද එකක් ආරක්ෂා කරන් ළමන සති තව එකක් වැඩිපුර දෙකක් ආරක්ෂා කරන්න. ඔහොමම පංචශීල ඔබේ ගෙදරින් ණය උපරිම ආරක්ෂා කරන්න බලන්න. කොච්චර ගෞරවයක්දනේ. යම් කිසි කෙනෙක් බොරු කියන්නේ නැහැ. යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා ඔබ දන්නවා නම් ඔබේ නිවසේ කොච්චර ගෞරවයක්ද? දැන් ඔබ කවුරු හරි ගැන අහනව නම් මොකක්ද අහන්නේ? අලුත් කෙනෙක් ගැන අහනව නම් ඔබේ බිස්නස් එකකට හරි ඔබේ ගෙදරට නවත්ත ගන්න හරි කෙනෙක් එනවා නම් ඔබ මුලින්ම අහන්නේ මොකද ඒ සම්බන්ධයෙන්? යා ගැන දන කෙනෙක්ගෙන් අහන්නේ කොහොමද? අහවල් කෙනා හොරබොරු නැති කෙනෙක්ද කියලා අහන්නේ. මොකද මේ අහන්නේ? එයා හොරකම් කරන්නේ නැති කෙනෙක්ද බොරු කියන්නේ නැති කෙනෙක්? මේ පංචශීලෙන් දෙකක් මේ අහන්නේ මේ. ඊට පස්සේ තවත් ගිහිලා නෑ සුරා සෝදුව නැති කෙනෙක්ද? මේ පින්නතුනි මේ පංචශීලෙ මේ අහන්නේ. චෙක් කරන්නේ යා සිල්වන්ත කෙනෙක්ද කියලා. ඔබ ගැනත් එහෙමයි. ඔබ මෙහෙ ආරක්ෂා කරනවා නම් ඔබ ගෙදර කොහේ ගියත්, ගෙදර කොයි වෙලාවට ආවත් ඔබ ගැන කිසිම කෙනෙකුට සැකයක් නෑ, බයක් නෑ. මේ පංචශීලෙ ආරක්ෂා කිරීම කියන්නේ අභයං දේති, අවේරං දේති, අභ්‍යාපජ්ජං දේති. පංචශීල රකින්න කෙනා අබේ දාන දෙන පුද්ගලෙ. යා නිර්භය භාවයේ දෙන පුද්ගලෙ. දැන් බලන්න කවුරු හරි හොරකම් කරනව නම් කොච්චර බයෙන්ද ඉන්නේ නේ? දැන් අද මෙතන අපි හිතන එහෙම කවුරුවත් නැහැ. බැරි වෙලාත් එහෙම කෙනෙක් ඇවිල්ලා ඉනවා කියලා ඔබට පොඩ්ඩක් හරි සැකයක් ආවොතින් හොරකම් කරන කෙනෙක්. ඔබ කොච්චර බයෙන්ද ඉන්නේ නේ? බෑග් එක තියෙනකොට බලනෝනේ දැන් කොහෙද තියෙන්නේ කියලා නිතර බලන ගිහිල්ලත් බලන ඇතමිට කොයි වෙලේ උස්සන්නේ කියලා දන්නේ. පින්නතුනි බලන්න මේ ටික ආරක්ෂා කරන එක නිර්භයතාවයේදීම ෆියලස් එක කැමෙ දෙන්නේ. නිර්භය භාවයේ ලෝකෙට දායාද කරනවා. බලන්න මේ පහම කෙනෙක් ආරක්ෂා කරනවා නම් අපට කොච්චර ගෞරවය දියාගෙන හටගන්නේ. ඔබ ගැනත් එහෙමයි. ඔබ මේ පහ ආරක්ෂා කරනවා නම් ඔබ මිනිස්යන් අතර විතරක් නෙවෙයි ඔබ දෙවියන්ගේ ළඟත් පුද පූජා කරන කෙනෙක් බඩපත් වෙනවා. ඒකයි අරම් සක්‍ර දෙවෙන්දර කිව්වේ. යේ ගහට්ටා පුඤ්ඤතරා ශීලවන්ත උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සන්ති මාතලේ කියන. ශීලවන්ත ජීවිත ගත කරන ධර්මානුකූලව දැහැමිව දරුවන් පෝෂණය කරන අයට සක්‍ර දෙවෙන්දරත් වඳිනවා. තිනුතුන් ලස්සන ජීවිත ගත කරන්න අපි මෙච්චර මහන්සිල ඉගෙන ගත්තේ. ඔබ උපදෙච්ච රටෙන් සම්පූර්ණම අනිත් පැත්තේ තියෙන නේද රටකට ඔබ බොහොම දුර ගමනක් ආවේ. ඔබ සතුටෙන් ලස්සනට ඉන්නනේ. අන්නේ සතුට වැඩි කරගන්න ක්‍රමය තමයි බුදුදහම කියලා කියන්නේ. අන්නේ දහම තුල අපි ඉන්නකොට එකwidehatකින් මේ ජීවිතේ අපි සතුටෙන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි අපි කොයි මොහොතේ මිය ගියත් අපට බයක් නැහැ. අපි ඉපදෙන්නේ මේ හිටපු ස්ථානෙට වඩා ඉහළ ස්ථානයක. ඒ විතරක් නෙවෙයි අපි ඕනම වෙලාවක දුකෙන් නිදහස් වෙන අවශ්‍ය කරන මාර්ගයේ ඉන්නේ. මෙන්න මේ ආරස්ඨංග මාර්ගය තුල අපේ ජීවිත තුලින් අපේ දරුවෝ ඉන්නවා නම් දරුවන්ටත් මේ අංගයට පුරුදු කරන්න පිනතුනි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා මේ කරුණෝ අට හොඳ ලස්සන ලියන්න. ආරස්ඨංග මාර්ගය කියලා ලියන්න එපා. මේකට කියන්නේ the 8 steps of happiness කියලා. සතුට ලබන අංග අටමයි. gedara noy kide pintura tiyenawa ne ne. ඒ පින්තූරය තියන කමන්නේ නමුත් මේ යටත් ලියලා තියන the 8 steps of happiness කියලා. සතුට ලබන පියවර අට කියලා. ඒ සඳහා පින්තුන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපට පැහැදිලි දැක්මක් තියෙන්න ඕන. ඒ දැක්ම තිබ්බ පමණට අවසාන වශයෙන් අපි වඩන්න තියෙන්නේ mindfulness එක. සතිමත් බව වර්තමාන හිත තියාගෙන ඉන්න මේ මොහොතේ ජීවත් වෙන්න. හැබැයි මේ මොහොතේ ජීවත් වුණා කියලා විතරක් සාර්ථක වෙන්නේ නැහැ. වර්තමානයේ ඉන්න ගමන් වර්තමානයේ දකින රූපය මේ දකින නිරුද්දච රූපයක් කියලා අතීතේහි සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට සමුදයය බලන්න. ඔබ මේ කාරණා තුල ඉන්නකොට ඔබේ මහන්සියෙන් නිසි ප්‍රතිඵලය ඔබේ ජීවිතයට හමු වෙනවා. ඔබට අවශ්‍ය වෙලාවේදී ලැබෙන තියෙන ඉහළම බෙනිෆිට්ස් ටික කර්මයේ විසින් ඔබට ළඟටම ගෙනාව දෙනවා. හොඳයි පින්නතුනි අප අද ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙච්ච කාරණා ටික මේ ටික. පින්නතුනි මේ සඳහන් කරපු කරුණු වලින් ප්‍රශ්නේ මහන තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් මෙහෙමයි වෙන්නේ. දැන් ඇහැට රූපයක් පේනවනේ. ඔව්. දැන් අපි මල දකිනවා. දැන් මල දකිනකොටම ඊට කලින් අපේ හිතේ මනසේ ස්වභාවයට අනුව තමයි අපේ ඇස නිර්මාණය වෙන්නේ. මනසේ ස්වභාවයට අනුව ඇස නිර්මාණය වෙනෝ ඇසේ පෙනීමේ ශක්තියට අනුව තමයි රූපය තීරණය වෙන්නේ. අපට හිතෙන්නේ මේ බාහිර මලක් තියෙනවා ඒ තියෙන මලයි මට පේන්නේ කියලා. බාහිර මලක් නැහැ කියන්නේ. බාහිර මලක් තියෙනවා. හැබැයි මේ මල කියන එක තීරණේ වන්නේ අපේ මේ මොහොතේ ඇසේ ස්වභාවයට අනුව. ඇස වෙනස්, මනස වෙනස් වුණොත් ඇසේ පෙනීමේ ශක්තිය වෙනස් වෙනවා. දැන් ඔබ අහලා ඇති සමහර പ്രേත වස්තු කතාවල්වල. සමහර ලස්සන විලක් ළඟ කෙනෙක් ඉන්නවා. එයා විලට ගිහිල්ලා වතුර විලේ වතුර බහැලා වතුර නාල වතුර බීන වතුර තරගෙන එනවා. ඒ විල ළඟම සමහර සත්වයක් ඉන්නවා. ඔහුට විලේ වතුර පේන්නේ ලේසරෝ වගේ. ඒ විල ළඟම තවත් සමහර සත්වයක් ඉන්න ඔහුට වතුරවත් ලේසරවත් මුකුත් පේන ඔහුට පේන්නේ සම්පූර්ණම කාන්තාරයක් කියලා. එතකොට මේ රූපය තීරණය කරේ මොකද්ද? ඔව් රූපය තීරණය කළේ ඉන්ද්‍රිය වලට අනුව ඇස ආදී ආයතන වලට අනුව. ඇස ආදී ආයතන තීරණය කරේ මොකින්ද? මනසේ ස්වභාවයට අනුව. අවිද්‍යා, කර්ම, තෘෂ්ණා ආදී හේතු ගානක් එක්ක මනසේ ස්වභාවයට අනුව හැම මොහොතෙම මේ ආයතන ටික නිර්මාණය කරනවා. ඒ ආයතන වලට අනුරූපව බාහිර රූප ශබ්ද ආදී තීරණය කරනවා. එතකොට මෙන්න මේ මුල් එක්ස්පීරියන්ස් එක මේකට කියන්නේ ස්කන්ධ පංචකය, මේකට කියන්නේ විපාකය කියලා. ඒ විපාකයේ මුල් අවස්ථාවේදී අපට සැපක්වත් දුකක්වත් එන්නේ නැහැ. මුල් අවස්ථාවේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒකට කියන්නේ අව්‍යාකෘතයි කියලා. ඒක විපාක මට්ටමේක. ඒක ෂණිකව හටගෙන ඒ විපාකයේ ෂණිකව හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. එතෙන්දී කාරණා ගානක් එකට යනවා වෙලක් වගේ. දැන් ඇහැට රූපයක් දකිනවනම් ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සය රූප සංඥා රූප සංචේතන ආදී ස්කන්ධ පංචකයක් හටගන්නවා. ඊට පස්සේ විපාක මනෝ ධාතුව කියලා අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතුව කියලා අවස්ථාවක් තියෙනවා. මේ සෙට් එකම විපාක මට්ටමේ අවස්ථාව. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක විපාකයක්. ඒක නව කර්මයකුත් නෙවෙයි. ඒක අලුත් කර්මයක් නෙවෙයි. හැබැයි ඒ මත අපට පිළිතල ඉන්න බෑ. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධුණාට පස්සේ මාර්ග දෙකක් තියෙනවා. අර මුල් අවස්ථාවට කියන්නේ විඥාන චර්යා කියලා. ඊට පස්සේ මාර්ග දෙකක් තියෙන එකක් ඥාන චර්යා, අනිත් එක අඥාන චර්යා කියලා. ඥාන චර්යා කියලා කියන්නේ මේක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා නොනින් දකින එක. දකිනවත් එක්කම මේ තියෙන ආසාව නැති වෙලා යනවා. අඥාන චර්යා කියන්නේ මේ රූපය බාහිර තියෙනවා කියලා හිතන එක. ඒක නව කර්ම. ඒකෙදි ඒ හිතන ස්වභාවයට අනුව සැප දුක් ටික බාහිරින් එන්නේ. එතකොට හරියට මේක තේරුම් අරගෙන උපරිම ලෙස මයින්ඩ්ෆුල්නස් එකේ හිටියොතින් තමයි මේක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැක්කොතින් බාහිර රූපෙට අපිව කන්ට්‍රෝල් කරන්න බෑ. මේකට තමයි ලිබරේෂන් කියලා කියන්නේ. මේකට තමයි විමුක්තිය කියලා කියන්නේ. මේකට තමයි මිදීම කියලා කියන්නේ. ඉමන්සිපේෂන් කියන්නේ මේක. හිත විතරක් නෙවෙයි ඇත්තෙම. දැන් ඇහැට රූපය පේනකොට අර මුල් ස්කන්ධ පංචකය නිරුද්ධ වෙලා කියලා දකිනවා. ඇස රූපේ ඔක්කොම ඔව්. ඔය ස්කන්ධ පංචකයටම අයිති විවිධ නම්ලින් කියන ඒ ටික. ඒකම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට තමා මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නකොට මේක කලින් හරියට අහලා දැනගෙන තියෙනවා නම් මේක සුතමේ යන්නේ දැනගෙන තියෙනවනේ කලින්. නැතුව තමන්ටම අවබෝධ වෙන්නේ නැහැ මේක. තමන්ටම අවබෝධ වෙන්නේ එක්ක බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන, එක්ක පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. නැති අය හැම දිනෙකම මේක කාගෙන් හරි අහලා දැනගන්න ඕන. අහලා දැනගත්ත විතරක් බෑ. අහලා දැනගත්ත යුගෙන කොන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. සද්ධාති සදාගතස්ස බෝධෙන් කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය කියන්නේ මේක. මේක තමයි සද්ධා කියලා කියන්නේ. මෙන්න මේ සද්ධාවේ ඉන්නකොට සද්ධා විතරක් මදි හැම වෙලාවෙම මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නවා. හිතියොත් වෙන්නේ මේක නව කර්මයකට යන්නේ නැහැ. තමන් හිත බාහිර බැසගන්නේ නැහැ. මේ වෙලාවේ සංස්කාරයක් කරනවා. හැබැයි කියන්නේ ඒකට කියන්නේ අත්තිබික්කවේ කම්මං අකන්නසුකං අකන්නසුක විපාකං කම්මක්ඛයය සංවත්තති. මෙහෙම මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්න අවස්ථාවේ කර්මයට කියන්නේ මේක කළු කර්මත් නෙවෙයි සුදු කර්මත් නෙවෙයි කර්මක්ෂය කිරීමට හේතු වන පයෝගවි සංකාරය කියලා මේකට කියනවා. ඔව් දිට්ඨේ දිට්ඨ මතන් කියන්නේ මේකයි. හැබැයි දැකපු දේ දැකීම මාත්‍රයක් කියලා තවදුරටත් රූපය ඉතුරු වෙලා තියෙනවා නම් ඒක දැකීම මාත්‍රයක් වෙලා නැහැ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. දැන් අපි කණ්ණාඩිය ළඟට ගියාම කණ්ණාඩිය ළඟට කොයි යන්න කලින් රූපය තිබ්බේ නැහැ. එවලෙමයි නිර්මාණය වුණේ. කණ්ණාඩියෙන් ඈත් වෙනකොට පොඩ්ඩක්වත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ කණ්ණාඩිය තියෙන රූපය අපට මතකයි. දැන් අපිට පින්තූරයක් ගහලා දුන්නොතින් අපේ පින්තූරේ බලන්නේ අපි ඉස්සෙල්ලම. අපේ පින්තූරේ අපි හඳුනාගන්නේ කොහොමද? අපේම මූණ අපි දැකලා තියෙනවද? අපේම මූණ අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ කණ්ණාඩියෙන් දැකලා තියෙන්නේ. එතකොට කණ්ණාඩියෙන් දැකපු එක තමයි අපි මතකයෙන් මේ දැන් බලාගන්නේ. එතකොට තමාර පින්තූරය ගහපු එක හඳුනා ගන්නකොට කණ්ණාඩිය තාමත් අපේ පින්තූරේ තියෙනවද? කණ්ණාඩිය පින්තූරේ නිරුද්ධ වෙලා තියෙනවා. නමුත් අපේ සති චෛතසිකයේ ලක්ෂණයක් තමයි අපිට මතක් කරලා ගන්න පුළුවන්. මතක් කරලා ගත්තට කණ්ණාඩිය මේ වෙලාවේ අපේ පින්තූරේ නැහැ. අන්නේ වගේම තමයි මේ මොහොතේ තමන් මේ රූපය හඳුනා ගන්නවා, මලවිත්‍ය හඳුනා ගන්නවා. හඳුනා ගත්තට මේ මල කියන මුල් අවස්ථාව අර කණ්ණාඩි රූපේ නෑ වගේ, මේ මල කියන වර්තමාන රූපේ මෙරණ නෑ අපි. ඒක නිරෝධයේ මොහොතේ මනසීම මේ තේරුම් ගන්න එක, ඒ මනෝ විඥානයක් දිගට තියෙන එකක් නෙවෙයි. ඒ මනෝ විඥානය හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් මෙතනම නිරෝධ වෙනවා කියලා දකින්නවා. මේකට තමයි කියන්නේ යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාම රූප දෙක ඉතුරු නැතුවම නිරෝධ වෙනවා කියන්නේ මේක. පින්නතුනි මෙන්න මේක අහන්න තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. මේක ප්‍රැක්ටිස් කරන්න තමයි අපි මේ ලෝකෙ ඉපදුනේ. ඇතැම් විට ඉපදිච්ච රටේ අමාරු නිසා තමයි සමහර විට කර්ම රූප මේ රටට එන්නත් ඇත්තේ. ඒ නිසා ඔබ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඔබට මදුරුවෙකුගෙන්වත් හානියක් වෙන්නේ නැහැ මේදී. ඒ හැම එකකින්ම ඔබ බේරල මෙතෙන්ට එක්කන් ආවේ මේ ධර්මය අහන්නටත්, මේ ධර්මය ප්‍රැක්ටිස් කරන්නටත්. ඔබේ කර්මයෙන්ම ඔබම කලින් මේකට ගාස්සු ගෙවලා තියෙනවා. කලින් පින් නැමැති ගාස්සු ඔබ ගෙවලා මෙතෙන්ට එක්කන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙතෙන්ට ආවට පස්සේ මේක අපි දන්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ. ඒක මතක් කරලා දෙන කල්‍යාණ මිත්‍රයෝ. කල්‍යාණ මිත්‍රයෝ තමයි කියන්නේ මේ වැදගත් chance එක මේක අත්හරගන්න එපා කියලා. එතකොට තමයි අපිත් ප්‍රබෝධමත් වෙලා මේක දහම තුලට යන්නේ. මේක තමන්ගේ තුලට ගියොතින් තමන් තමන්ගේ දරුවන්ටත් මේක දෙනවා. තමන්ගේ ඥාතීන්ටත් දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ චතුරාර්ය සත්‍යය මිස්කිනුට පොඩ්ඩක් හරි තේරෙනවා නම් තේරුම් ගියොතින් මොකද කරන්නේ? තමන්ගේ ළඟම ඉන්න කෙනාට මේක කියනවා කියලා. හැබැයි ළඟම ඉන්න කෙනාගේ එක සුදුසුකමක් තියෙනවා. මොකන්ද? එයා අහන්න සූදානම් වෙන්න ඕන සුවජ කියන ගුණය. gently spoken කියන එක. යම් කෙනෙක් තමන් කියන දහන සූදානම් නම් මේක තේරුණොත් ඉතින් ඒ තේරි තනි තරම් මේක කියලා දෙන්න කියලා. දැන් ඔබට රසවත් මාහාරයක් ලැබුණොත් මොකද වෙන්නේ? මොකද කරන්නේ ඔබ? පොඩ්ඩක් හරි තියාගන්න ඕනේ ගෙදර ගෙන යන්නේ දුවට හරි පුතාට හරි මිනිබිරියට හරි ගෙන යන්න චුට්ටක් කොහෙ හරි තියාගන්න ඕනේ. අන්නේ වගේම තමයි පිනතුනි මේ දහම ඔබට ඇත්තනම තේරෙනවා නම් ඔබ සසරත් පොඩ්ඩක් හරි අහලා තියෙනවා නම් ඔබ කොහොම හරි මේක තේරුම් ගන්න ඔබේ ළඟම ඥාතින දෙනවා මේක. අර කෑම කියන එක පිනතුනි පෑ කීයදනේ? ඒ පොඩි කෑමට ඔබ කොච්චර මහන්සිනවද ඒක අරගෙන යන්නේ ගෙදරනේ කොහොම හරි හංගගෙන. ඔබට දීපු ටික හරි. නමුත් මේ ධර්මය ඔබට ලැබුණොත් පිනතුනි ඔබට මුළු ලෝකෙම අය පේන්නේ නිර්ආහාර වින අය වගේ. බඩගින්නෙන් ඔබේ දිහාව දැස් දල්වාගෙන ඉනවා වගේ ඔබට පේන්නේ. අන්නේ අය වෙනුවෙන් මේ ධර්මය දෙන ඔබේ ජීවිතේ උපරිම කැප වෙනවා. කැප වෙන විතරක් නෙවෙයි. ඔබේ දරුවනු ශාසනය පූජා කරනවා. දරුව හදන්නේ ශාසනය පූජා කරනවා. ශාසනය පූජා කරන්නේ බැරි වුණත් ගෙදර ඉඳගෙනම හරි මේ ධර්මයේ ලෝකෙට දෙන්න තමයි සියලුම ශක්තියෙන් තමයි කැප කරන්නේ. තමන්ගේ රූප සම්පත්තියක් තියෙනවා නම්, කටහඬක් තියෙනවා නම්, බුද්ධිය තියෙනවා නම්, නිර්මාණශීලී හැකියාව තියෙනවා නම්, ධනය ශරීර ශක්තිය සියල්ලක්ම කැප කරන්නේ මේ සද්ධර්මයේ ලෝකේ ජීවමාන කරලා. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මෙතුම් පුණ්‍ය ධර්ම වලින් ජනිත කරගත් තව පුණ්‍ය ඵලය මීට වසරකට කලින් මිය ගිය ඩොක්ටර් රෝස් සිල්වා මහත්මිය මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත්යේ යම් තාක් ඥාතින් වෙත්නම් සත්‍යං සිටිත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතින්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු. රසකරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනොත් අනුමෝදන්ව මේ පිනතුන් හැම දිනාටම දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනම්. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගම් පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා හරස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පිනතුන හැම දිනාටම මෙලවස්යෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත් සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.